මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස කේනනුකෝ භන්තේ ලෝකෝ නියති කේන ලෝකෝ පරිකිස්සති කස්සච උප්පන්නස්ස වසංගච්ඡති චිත්තේනකෝ භික්ඛෝ ලෝකෝ නියති චිත්තස්ස පරිකිස්සති චිත්තස්ස උප්පන්නස්ස වසංගච්ඡති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රිවර්සයිඩ්හි මොරිනෝ වැලි සම්මුදාලක විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල වැඩසටහන 2022 වර්ෂයේ දෙවැනි මාසයේ පෙබරවාරි මාසයේ නවන් පුන් පොහොය නිමිති කරගෙන සිදු කෙරෙන ධර්ම දේශනාවයි මේ සිදු කෙරෙන්නේ. පින්තුනේ ධර්ම ශ්‍රවණය කරන් ලැබීම අපේ ජීවිතයේ සුවිශේෂී භාග්‍යමත් අවස්ථාවක් විදිහට සැලකන්න. අපේ ජීවිතයේ සිදු කරන්න තියෙන දේවල් අතුරින් වටිනාම දේවල් අතුරින් බුදුරජාණන් වහන්සේ කරුණ කිහිපයක් දේශනා කළා. මහාන දේවල් වලින් උතුම්ම දේ මොකද්ද? යම් කිසි කෙනෙකුට උපස්ථාන කරනවා නම් හොඳම උපස්ථානය මොකද්ද? යම් කිසි කෙනෙක් සරණ යනවා නම් උතුම්ම සරණයන් මොකද්ද? යමක් ලබනවා නම් ලබන තියෙන උතුම්ම දේ මොකද්ද? කිසියම් දර්ශනයක් ලබන තියෙනවා නම් ඒ උතුම්ම දර්ශනය මොකද්ද ආදී වශයෙන් අනුත්තරී සූත්‍රයේදී බුදුහාඳුරු දේශනා කළා. ඒ අතර සමනනුත්තරී කියලා කාරණා දේශනා කළා. අහන දේවල් වලින් උතුම්ම දේ මොකද්ද කියලා. ඒ තමයි සද්ධර්ම ශ්‍රවණය කිරීම. යම් කිසි කෙනෙකුට උපස්ථාන කරනවා නම් කවුද මේ ලෝකයේ උපස්ථාන ලබන උතුම්ම කෙනා? ඒ බුදුරජාණන් වහන්සේ සංඝරත්නය. යම් කිසි දැක්මක් ලබනවා නම් මොකක්ද ඒ ලබන්න තියෙන දර්ශනය? සම්මා දිට්ඨිය. යම් ලාභයක් ලබන්න තියෙනවා නම් මොකක්ද ඒ උතුම්ම ලාභය? ශ්‍රද්ධා ප්‍රතිලාභය. මෙන්න මේ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපට ලෝකයේ ලබන තියෙන දේවල් අතරින් වටිනාම දේ මොනවද කියලා. මේ සියලුම දේවල් අපට ලබන්න ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක් ලැබෙච්ච අවස්ථාවකදී. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා උන්වහන්සේගේ ධර්මයේ ලෝකයේ පවතින සංඝරත්නය වෙතින් ධර්ම ශ්‍රවණය කරන ලැබෙන අවස්ථාව තමයි මේ සියලුම ප්‍රතිලාභයන් ලැබෙන සුවිශේෂී භාග්‍ය සම්පන්න අවස්ථාව. මේකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න පුණ්‍යමය අවස්ථාව. මේ අවස්ථාව ලබන්න පිනතුනේ අපට සසර හුඟක් පින්දහම් කරලා තියෙනවා. සුගතියක් ලබන්න, බුද්ධෝත්පාද කාලයක් ලබන්න, සුදුසු ප්‍රදේශයක වාසය කරන්න, ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබන්න, ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබීම කියන මෙන්න මේ කරුණ සියල්ලක්ම එක මොහොතේ මුණ ගැහිම අතිශය දුර්ලභ දුෂ්කර භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලෙසයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. මේකට කියන්නේ ෂණ සම්පත්තිය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක. Dear friends in Dhamma, at this moment we are listening to Buddha's message. According to Buddha's message, if someone has to listen to the Buddha's message, That is a very rare chance. You are so fortunate. You have a chance to listen to what the Buddha taught. When we listen to Buddha's message, we can understand how we develop our inner peace, happiness. Buddha says, our happiness depends on purifying one's mind. The more we purify our mind from negative thoughts, greed, anger and delusion, the more we can develop our inner peace and happiness. Happiness is the main purpose, main goal of everyone who was born in this world. You are so fortunate. You have a chance to listen to Buddha's message and you can understand how you purify your mind. By practicing generosity, practicing virtue or moral conduct, and practicing meditation, this is the way how to overcome negative thoughts from our mind. When we practice generosity, it helps us to overcome greed or attachment. When we practice loving kindness meditation, we have a chance to overcome anger. Anger is one of the main reasons that disturb our peace of mind. By practicing mindfulness, we can overcome ignorance or delusion. This is the way that Buddha has explained to overcome negative thoughts. This is the way how we purify our mind. This is the way how we achieve the real peace of mind. Emancipation, enlightenment, liberation, what the Blessed One explains. Pinthuni, me dhamatule, apa e dharme manaving sravane karotin, අපේ ජීවිතයේ හැම පැත්තක්ම සාර්ථක කරගන්න පුළුවන්. ජීවිතයේ කොයි අවස්ථාවක හිටියත්, කොයිතරම් ජීවිතයේ අඩුපාඩු සිදු වෙලා තිබුණත්, කොයිතරම් ජීවිතයේ අවාසි සාගර තත්ත්වයන් හිටියත්, කොයිතරම් දුරට ජීවිතයේ කාලය ගත කළා, මරණාසන්න මොහොතේ අපි වාසය කළත්, මේ දහම නිසලස අහන්නට අවස්ථාව ලැබුණොතින්, අපට එක දවසක් ඇති පිණොතුනි, අපේ මුළු ජීවිත කාලයම සාර්ථක කරගන්න. එක දවසකදී පුළුවන් අපට කල්පයක් සුගතිගාමී වෙන පින්කම් කරගන්න. එක දවසකදී අපට පුළුවන් අපේ කැලේ සැලකියුතු ප්‍රමාණයකින් දුරු කරන විදිහේ මාර්ගයේ තේරුම් ගන්නට. ඒ සඳහා අපේ දැඩි අවධානය, බුද්ධියක් අවශ්‍යයි. සැබෑ දහම් පණිවිඩය ශ්‍රවණය කිරීම අවශ්‍යයි. අනේ දහම් මාර්ග විවර කෙරෙන ඊටම වැදගත් සූත්‍රයක් අද අප ධර්ම දේශනා සඳහා මාතෘකාවක් වශයෙන් තෝරාගත්තේ. මේ සූත්‍රේ නම බහුසුත සූත්‍රය. මේක ඇතුළත් වෙන අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ හතරවෙනි නිපාතයේ. මේ සූත්‍රයෙන් කරුණු හතරක් ගැන පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා අවස්ථාවකදී එන ස්වාමීන් වහන්සේ කෙනෙක් සවැත්නුවර ජේතවනාරාමයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කළා. එකක් පස්සේ ඉන්න ගමන් භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නේ? ඔව් අහනවා. කේන නුකෝ බන්තේ ලෝකෝ නියති. ස්වාමීනි, මේ ලෝකය කියලා කියන්නේ මේ මිනිසයා කියන එක, සත්වයා කියන එක. මේ ලෝකය රැගෙන යන්නේ මොකක් විසින්ද? කවුද මේ ලෝකය ඉදිරියට අරගෙන යන්නේ? ඊළඟට අහනවා, කේන ලෝකෝ පරිකිස්සති. කවුරුන් විසින්ද මේ සත්‍යය ඇදගෙන යන්නේ, අල්ලගෙන යන්නේ? ඊළඟට අහනවා, කස්සච උපන්නස්ස වසංගච්ඡති इति. කවර දෙයකින් උපන්නහුට වසංගයට යනවද? කුමක් ඉපදිච්ච කෙනාට වසංගයට යනවද? නැත්නම් කුමන දෙයක ඉපදවීමෙන් වසංගයට අවනත භාවයට යනවාද කියන කාරණේ? මේ ප්‍රශ්නය අහපු වෙලාවේදී බුදුහාමුදුරුවෝ ඉතාම වැදගත් කාරණයක් දේශනා කළා. මේ ප්‍රශ්නේ පිළිතුරු දෙන්න කලින් භාගතුන් වහන්සේ සඳහන් කරනවා, සාදු සාදු භික්ඛෝ, මහණෙනි භික්ෂුව ඉතාම මැනවි, බද්ධ කෝතේ භික්ඛෝ උම්මග්ගෝ, ඔබ මනාව මාර්ගයට පිළිපන්න කෙනෙක්, ඔබ ප්‍රඥාවට බැසගත්තු කෙනෙක්, ඔබ අහන ප්‍රශ්න ඉතාම ලස්සනයි, ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ කියලා මේ ප්‍රශ්නේ අගය කළා. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන සමහර අවස්ථාවලදී සමහර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ නිස්පබ කළා තියෙනවා. ওই ප්‍රශ්න ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් මේ සූත්‍රයේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි මේ ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්න හතරටම බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා ඒ ප්‍රශ්න ඇසීම ප්‍රශ්න විමසන ආකාරය ගැන අගය කළා තියෙනවා ප්‍රශංසා කළා තියෙනවා. එතකොට මේ භික්ෂුව පළමුවේ මහන්නේ මේ ලෝකයා මේ සත්වයා කවරක් විසින්ද රැගෙන යන්නේ ඇදගෙන යන්නේ කොමන දෙයක් ඉපදෙච්ච අවස්ථාවේදීද එහි වසඟයට යන්නේ කියලා අහනවා. මේ සත්වයා රැගෙන යන්නේ මොකකින්ද? හරියට කරත් එක බැඳපු හරකෙක්. ඒ හරකා අපි ඒ කරත්තේ බැඳලා ලන්වෙන් පාලනය කරලා අරගෙන යනවනේ. අන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන්. චිත්තේන කෝ භික්ඛෝ ලෝකෝ නියති. මේ ලෝකයා සත්වයා අරගෙන යන්නේ කුමක් විසින්ද? සිත විසින්. ඒ විතරක් නෙවෙයි චිත්තේන පරිකිස්සති. මේ සිතින් තමයි මේ සත්වයාව ඇදගෙන යන්නේ. ඊළඟ සඳහන් කරනවා චිත්තස් උප්පන්නස්ස වසංගච්ඡති. සිතේ හට ගැනීමෙන් සත්වයා වසඟයටපත් වෙනවා. මේ සිත තමයි පුද්ගලයා යටපත් කරන්නේ කියලා. මේකම තමයි ධම්මපදයේ ආරම්භයේදීම තියෙන්නේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙක්ඛා මනෝමය. මනසාචේ පදොට්ඨේන භාසති වා කරෝති වා. නැත්තම් මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. මනෝපුබ්බංගමා ධම්මා සියරම ධර්මතාවයන්ට මුල් වන්නේ මනසයි කියන එක. අපි අන්තා ජීවිතයේ සාර්ථකත්වයක් ඕන අසාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් ඒ සියල්ලකම මුලුනේ අපි සිතන ආකාරයෙන්. ඒ වගේම අපේ ජීවිතයේ සතුටක් හෝ දුකක් විඳිනවා නම් ඒ විඳින්නේ අපි හිතන ආකාරය අනුව. අපේ වචනෙන් අපේ මුඛයෙන් යම්කිසි වචනයක් පිට වෙනවා නම් අපේ චර්යාවෙන් යම්කිසි හැසිරීමක් ලෝකෙට පේනවා නම් ඒ හැම දෙයකින්මත් කියන්නේ අපේ හිතේ ස්වභාවය. අනේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත තමයි පුද්ගලයා අරගෙන යන කාරණය. සිත විසින් තමයි අපි යම්කිසි තැනකට පමුණුවන්නේ. සිතේ හට ගැනීමෙන් තමයි අපි වසඟයට පත්වන්නේ කියලා සඳහන් කළා. මේක තමයි පළවෙනි කාරණය. ඒකම තමයි බුදුහාඳුර දේශනා කරේ චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. සිත තමයි මේ පුද්ගලයා අරගෙන යන්නේ කියන කාරණය. අපි මුලදී මේ කරුණු ටික කෙටියෙන් පැහැදිලි කරලා දෙවන වතාවේදී අපි විස්තරාත්මකව කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වික්ෂුන් වහන්සේ අහන ප්‍රශ්න තමයි පළවෙනි ප්‍රශ්නේ. එතකොට අහන්නේ ඉපදිච්ච සත්වයා රැගෙන යන්නේ ඇදගෙන යන කුමක් විසින්ද? යම්කිසි තැනකට අපි රැගෙන යනවා නම් රැගෙන යන්නේ අපේ හිත විසින්. අපි හිතන ආකාරය අනුව. දෙවනියට අහන ප්‍රශ්නේ තමයි මේ වික්ෂුන් වහන්සේ අහනවා බහුසුතෝ ධම්මදරෝ බහුසුතෝ ධම්මදරෝති උච්චති කිත්තාවතානුකෝ බන්තේ බහුසුතෝ ධම්මදරෝ හෝති. ස්වාමීනි මම අහලා තියෙනවා බහුසුරතයි ධර්මදරයි කියලා. බහුසුරතයි ධර්මදරයි කියන්නේ මොකටද කියලා අහනවා. බොහෝ ඇසෝපිරෝ තැන් ඇති කියන කාරණේ. ධර්මදරයි කියන කාරණේ අහලා තියෙනවා මොකද්ද මේ කාරණේ කියලා අහනවා. What is the meaning of learned? Here, this month, as a question from the Buddha, dear Reverend Sir, let me know please, what is the nature of the learned person? ඉගෙනීම කියන්නේ මොකද්ද? අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියලා අහනවා. බහුසුරත බව කියන්නේ. දැන් මේ කාලේ නම් ඔබ නොයෙක් විදිහේ නවීන විද්‍යාවන් ඉගෙන ගන්නවා. වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන්, භෞතික විද්‍යාව වෙන්න පුළුවන්, උද්භිත විද්‍යාව, රසායන විද්‍යාව. නොයෙක් දේවල් අපි අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරන්නේ බාහිර ලෝකයේ දිහා. ලෝකෙට මොකද වෙන්නේ? ග්‍රහ ලෝක කොහොමද තියෙන්නේ? ගැලක්සීස් කොහොමද? වෛරස්, බැක්ටීරියා ආදී කොහොමද? මේ ලෝකේ ඉන්න සත්වයන් මොනවද? නැත්තම් පරිගණක ආදී කොහොමද? භෞතිකයට වෙන්නේ මොකද්ද? සාගරයේ ස්වභාවය මොකද්ද? සාගරයේ පතුලේ වාසය කරන සත්වයන් කොහොමද? මේ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපි අධ්‍යයනය කරන්නේ. දැන් මේ දේවල් දැනගත්තාම අපි හිතන්නේ හුඟක් බහුසුතයි කියලා. හුඟක් දේවල් දන්නවා කියලා නේද? නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බහුසුත භාවය ධර්මතර බව කියලා කියන්නේ බාහිර ලෝකයේ දැන ගැනීම පමණක් නෙවෙයි. බහුශ්‍රුත බව කියන්නේ සැබවින්ම අපේ ජීවිතයේ සිදුවන ඉරණම මොකද්ද කියලා තේරුම් ගන්න එක. මේ මොහොතේ අපේ ජීවිතයේ ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. මේක තමයි බෞද්ධ අධ්‍යාපනය. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ තාම වැදගත් කරුණු කිහිපයක් දේශනා කරනවා. මේ බුදුදහමේන කරුණු ධර්මයේ සඳහන් කරුණු භාගතුන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු කරුණු සූත්‍රවලදී මේ විස්තර කරනවා. ඒව බෙදලා තියෙනවා කොටස් 9කට. ඒකට අපි කියනවා නවාංග සත්තු ශාසනය කියලා. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉති උත්තක, ජාතක, අබුත ධම්ම, වේදල්ල කියලා. සුත්ත, සුත්ත කියන්නේ සූත්‍රවලට. ඒකේ සූත්‍ර තියෙනවනේ. සතිපට්ඨාන සූත්‍රය තියෙනවා, ධම්මචක්ක සූත්‍රය තියෙනවා. මේ වගේ සාමාන්‍ය සූත්‍ර. ගෙය්‍ය, ගද්දෙන් තියෙන සූත්‍ර සහ විශේෂයෙන් ගාථාවත් සඳහන් ගාථා ඇතුළත්ව ගද්දෙන් තියෙන සූත්‍ර. ගෙය්‍ය. වෙය්‍යාකරණ කියන්නේ විස්තරාත්මකව තියෙන විග්‍රහයන් විනය පිටකයේ අභිධර්ම පිටකයක් මේටයි තියෙන්නේ. ගාථා. ගාථා වශයෙන් විතරක් තියෙන දේශනා තියෙනවා. ධම්මපදයේ ඒ වගේම තේරේ ගාථා, ඒවට කියන්නේ ගාථා කියලා. ඊට පස්සේ තියෙන උදාන. උදාන පාළිය කියලා ග්‍රන්ථයක් තියෙනවා. ඒකට කියන්නේ උදාන කියලා. ඉති උත්තක කියන්නේ ඉති උත්තක පාළියට. ඊට පස්සේ ජාතක කියලා තියෙනවා. ජාතක පාළිය. බුදුරජාණන් වහන්සේගේ අතීත කතා ප්‍රවෘත්ති. ඒවට කියන්නේ ජාතක කියලා. ඊළඟට අද්භූත ධම්ම. ආශ්චර්ය අද්භූත කාරණා දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒවට කියන්නේ අද්භූත ධම්ම කියලා. ඊළඟට වේදල්ල. චුල්ල වේදල්ල, මහ වේදල්ල ආදී වේදල්ල කියලා නමින් තියෙන සූත්‍ර තියෙනවා. ඒවට කියන වේදල්ල කියලා. මේ ධර්මයේ බෙදපු එක්තරා බෙදින් වර්ගයක්. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්ම කාරණා ත්‍රිපිටකය තුළ විවිධ ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. සමහර සූත්‍ර තියෙනවා සූත්‍රවලින් දේශනා කරනවා මොහොත මොහොත ජලය කොතනින් ගත්තත් තියෙන එකම රසයයි. ඒ තමයි ලුණු රස. ඒක රසෝ ලෝණ රසෝ මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ මහා සමුද්‍රයේ තියෙන එකම රසයයි ඒ තමයි ලුණු රසය. අන්නේ වගේ තමයි මේ ධර්මයේ එකම රසය තියෙන්නේ. මොකන්ද ඒ? රස වශයෙන් එක විදං. ධර්මයේ රසය වශයෙන් ගත්තොත් එකම රසයයි විමුක්ති රසය. ඊළඟ ධර්මයයි බෙදලා තියෙන කොටස් දෙකකට ධම්ම විනය වශයෙන් දුවිදං. බුදුහාඳුරන්ගේ සියලුම ධර්මයේ කොටස් දෙකකට වර්ගීකරණය කළා තියෙනවා ධර්මය සහ විනය කියලා. විනය කියන්නේ විනය පිටකයට ඇති කොටස් ටික. වික්ෂු වික්ෂුණී සඳහා දේශනා කරපු විනය ප්‍රඥා ප්‍රඥප්ති රූල් මොනාස්ටික් කෝඩ් කියන එක. ඊළඟට ධර්ම කියන කොටසට සූත්‍ර සහ අභිධර්ම කියන කොටස් දෙකයි තියෙනවා. ධම්ම විනය කියන එකට බුදුහාම දේශනා කළා යෝකෝ ආනන්ද ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මම කියන සත්තා කියලා. ආනන්ද මා විසින් කිසියම් ධර්මයක් දේශනා කළා නම් විනයක් පනවල තියෙනවා නම් ඒ මගින් පස්සේ ශාස්ත්‍රවරය වෙනවා කියලා. පරිමාණ සූත්‍රය දේශනා කරනවා. ඊළඟට පඨම මජ්ජිම පරියෝසන වශයෙන් ත්‍රිවිධං. මුලින්ම දේශනා කරපු එක, මැදදි දේශනා කරපු එක සහ අවසානයේදී දේශනා කරපු එක කියන කොටස් තුනකට බෙදෙනවා. බුදුහාඳුරෝ සම්බුද්ධත්වයටපත් වෙලා මුලින්ම දේශනා කළේ මොකද්ද? ඔව් ධම්මචක්ක සූත්‍රය කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි ඊටත් කලින් කොටස දේශනා කළා බුදු වෙච්ච ගමන්ම. අනේක ජාති සංසාරං සංඝහ විස්සං අනිබ්බිසං මේ ආදී ගාථාව. මං සැතර බොහෝ කාලයක් සැරිසැරුව මේ තෘෂ්ණාව නැමැති නිවස හදන වඩුවා හොයමින්. දැන් මං ඒ වඩුව හොයාගත්තා. නැවත මේ වඩුවට මේ ගේ හදන්න දෙන්නේ නැහැ කියලා. ඒක තමයි ප්‍රථම ධර්ම වාක්‍යය. මේක තමයි ප්‍රථම බුද්ධ වචනේ. ඊළඟ අවසාන බුද්ධ වචනේ මොකද්ද? හන්ද ගහනි බික්කරේ ආනන්තේ ආමිවෝ වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත. මහණෙනි මා අවසාන වතාවට ඔබ අමතනවා අප්‍රමාදීව ප්‍රතිපත්ති සම්පාදනය කරගන්න කියලා. මෙන්න මේ දෙක අතර තියෙන යම්කිසි දෙයක් දේශනාවක් තියෙනවා නම් ඒ සියල්ලටම දේශනා කරන්නේ මධ්‍යම දේශනා කියලා. ඒතර ප්‍රථම බුද්ධ වචනේ අනේක ජාති සංසාරං, අවසාන බුද්ධ වචනේ අප්‍රමාදය ගැන දේශනා කරපු කාරණේ ඒ මැද තියෙන සියලුම දේශනාවට සඳහන් කරන්නේ මධ්‍යම බුද්ධ වචනේ කියලා. මේ වගේ ප්‍රවේදිකුත් තියෙනවා. ඊළඟට දැන් අප මේ සඳහන් කරන නවාංග සතු සාසන විදියට ත්‍රිපිටකයේ සූත්‍ර කිහිපයකම සඳහන් වෙනවා මේ අර්ථ විග්‍රහය. අංග වශයෙන් නව විධාන. නවාංග සතු සාසනයේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉති උත්තක, ජාතක, අබුත ධම්ම, වේදල්ල කියලා. මේ නමේ ඊළඟට දේශනා කරනවා ස්කන්ධ වශයෙන් 84000ක් ධර්ම ස්කන්ධය. එහෙම විග්‍රහයකුත් ධර්මයේ තුල තියෙනවා චතුරාසීති සහස්ස ධම්මඛණ්ඩා කියලා. මේ වගේ එක එක ප්‍රභේදවලට වර්ගීකරණය කළ තියෙනවා ත්‍රිපිටක ධර්මය. මෙතෙන්දී අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ මේ නවාංග සත්තු සාසනය කියන කාරණය. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉති උත්තක, ජාතක, අබ්බුත ධම්ම, වේදාල කියලා. සුත්ත කියන සූත්‍ර වලට, ගෙය්‍ය කියන්නේ ගද්දෙන් තියෙන සූත්‍ර සහ විශේෂයෙන් ගාථාවත් සඳහන් ගාථා ඇතුළත්ව ගද්දෙන් තියෙන සූත්‍ර. ගෙය්‍ය. වෙය්‍යාකරණ කියන්නේ විස්තරාත්මකව තියෙන විග්‍රහයන් විනය පිටකයේ අභිධර්ම පිටකයේ මේටයි තියෙන්නේ. ගාථා. ගාථා වශයෙන් විතරක් තියෙන දේශනා තියෙනවා. ධම්මපදයේ ඒ වගේම තේර තේරි ගාථා ඒවට කියන්නේ ගාථා කියලා. උදාන කියලා තියෙන උදාන පාළිය. ඉති උත්තක කියන්නේ ඉති උත්තක පාළියට. ජාතක ජාතක පාළිය. අබුත ධම්ම ආචාර්යවත් කරුණ විතර කරපු සූත්‍රන. වේදල්හ චූල වේදල්හ සහ මහ වේදල් සූත්‍ර. යම් කිසි කෙනෙක් මෙන්න මේ වගේ දක්ෂණ අහුර දෙන බහුශෘතයි කියලා. පින්නතුනේ මේ බහුශෘත භාවය බුදුදහමේ විතර අගය කළ තියෙනවා. අපාදී මේ සාකච්ඡා කරන සූත්‍රයත් සූත්‍රේ නම මොකද්ද? බහුසුත සූත්‍රය. බොහෝ ඇසෝ පිරෝ තැනට බව කියන එක. අපේ ජීවිතය ලෝකය පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් පිළිබඳ අවබෝධයෙන් සිටීම. දැන් බලන්න අපේ ජීවිතයේ ක්‍රියාත්මක වන්නේ කොහොමද? මේ ලෝකයේ ස්වභාවය මොකද්ද? මෙන්න මේ දෙක අතරින් ප්‍රධානතම දෙකක් තමයි එකක් කර්මය පිළිබඳ අවබෝධය, අනිත් එක චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. එතකොට මෙන්න මේ ගැන අපි බහුසුරත වෙන්නට ඕන. තුන්වෙනි තහන ප්‍රශ්නය තමයි මේ ස්වාමීන් වහන්සේ අහනවා වැදගත්ම කාරණයක්. සුතවා නිබ්බේධික පඤ්ඤෝ සුතවා නිබ්බේධික පඤ්ඤෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ සුතවා නිබ්බේධික පඤ්ඤෝ හෝතිති. ස්වාමීනි සුතවත් නිබ්බේධික පඤ්ඤාවන්ත පුද්ගලයා කියලා කියනවා කාටද මේ කියන්නේ? නිබ්බේධික ප්‍රඥාවෙන් යුක්ත ශ්‍රුතවත් කෙනා කියලා කියනවා කාටද මේ නිබ්බේධික පඤ්ඤාවෙන් යුක්ත සුතමයෙන් යුක්ත කෙනා කියලා කියන්නේ කියලා අහනවා. මේ නිබ්බේධික පඤ්ඤා කියන වචනේ තේරුම තමයි ක්ලේශයන් දුරු කිරීමට තියෙන නුවණ. The wisdom destroying defilements, greed, anger and delusion. නිබ්බේධික පඤ්ඤා. The meaning of නිබ්බේධික පඤ්ඤා in Pali Buddha says, the wisdom that helps us to overcome or destroy defilements. All the defilements can be divided into three. Greed, anger and illusion. These are the things that disturb our peace of mind. All the Buddhist doctrines focus on reducing or destroying these three defilements. Greed, anger and illusion. Tinnatuni. මෙන්න මේ නිබ්බේධික පඤ්ඤාවෙන් යුක්ත පුද්ගලයා කවුද කියලා මේ ස්වාමීන් වහන්සේ අහනවා. බුදුහාඳුරෝ මේ ප්‍රශ්නයත් අගය කළා. සාදු සාදු වික්ඛු මහණ ඊටාම මැනවි. හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. ලස්සන ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. කියලා ඒ ප්‍රශ්නෙටත් භාගතුන් වහන්සේ උත්තර දෙනවා මේ සූත්‍රයේදී. කාටද නිබ්බේධික පඤ්ඤාවෙන් යුක්ත ශ්‍රුතවත් පුද්ගලයා කියලා කියන්නේ? බුදුදහමෙහි පුද්ගලයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අසුතමා පුතුජනෝ සුතමා ආර්ය ශාවකෝ. අසුතමත් වූ පුතුජනිය සහ සුතමත් වූ ආර්ය ශ්‍රාවකයා කියලා කොටස් දෙකකට බෙදෙනවා. අපි ලෝකේ කොයිතරම් දේවල් ඉගෙන ගත්තත් ලෝක විශ්වයන් පිළිබඳව ડોක්ටරේට් 25ක් තිබුණත් බුදුදහමේ සුතමත් කෙනෙක් කියලා කියන්නේ ලර්න්ඩ් පර්සන් කෙනෙක් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සරුවත් හාමුදුරුවෝ ඒ වගේ ඉගෙන ගත්ත කෙනෙක්. එකල ಭಾರತ ජන සමාජයේ තිබිච්ච සියලුම සීලක ශාස්ත්‍රය ඉගෙනගත්තු කෙනෙක්. දැන් කාලේ හැටියට නම් ડોක්ටරේට් 25ක් ඉගෙනගත්තු කෙනෙක්. එවැනි කෙනෙක්වත් මේ බුදුදහම තුළ well learned person කෙනෙක් විදිහට සැලකුවේ නැහැ. උන්වහන්සේට සිදු වුණා එදා අසදි හාමුදුරන්ගෙන් මේ ධර්ම හදන්න ගන්න. සරුවත් හාමුදුර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච කෙනෙක්. උන්වහන්සේගේ ප්‍රඥාව කෙතෙද කිව්වොත් එක කල්පයක් තුල වැහැපෝ වැසිවල වැහි බිඳු ගාන ගණන් කරන්න කියන පුළුවන් මට මේ බුද්ධිය තියෙන කෙනෙක්. ඒ තරම් ප්‍රඥාව යුක්ත මේ සරුවත් හාමුදුරන්ට සිද්ධ වුණා අසදි හාමුදුරන්ගෙන් බොහොම ගෞරවාන්විත විදියට මේ ලෝක ධර්ම මොකද්ද කියලා අසා දැනගන්න. අන්න ඒක අසා දැනගත්තොත් තමයි ශ්‍රුතවත් කෙනෙක් බවට පත් වෙන්නේ. well educated well learned person කෙනෙක් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී සඳහන් කරනවා සුතවා නිබ්බේධික පඤ්ඤෝ කියන්නේ කවුද කියලා. නිබ්බේධික ප්‍රඥාව යුක්ත නැත්නම් කෙලෙස් දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ශ්‍රුතවත් පුද්ගලයා කවුද කියන්නේ කියන එක භාගතුන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. කොහොමද දේශනා කරන්නේ? ඉද බික්කෝ බික්කුණෝ ඉදං දුක්ඛන්තේ සුතං හෝති. ඒ විතරක් නෙවෙයි. ඔ පඤ්ඤාය තස්ස අත්තං අතිවිද්‍ය පස්සති. මහණ මේ ලෝකේ හිමි ශාසනයේ කෙනෙක් මේක දුකයි කියලා අවබෝධ කරගත්තා නම් දැනගත්තා නම් ඒ දුකයි කියන එක මනා නුවණින් පිරිසිදු කර දැනගත්තා නම් අන්න ඒ තැනැත්තා අසෘතවත් කෙනෙක්. ඒ විතරක් නෙවෙයි. අයං දුක්ඛ සමුදයෝති සුතං හෝති. ඒ වගේම පඤ්ඤාය කස්ස අත්තං අතිවිද්‍ය පස්සති. මෙන්න මේක දුක්ඛ සමුදයයි කියලා දැනගත්තා නම් මේ දුක්ඛ සමුදයයි කියලා ප්‍රඥාවෙන් මනවින් දැකගත්තා නම් අන්න ඒක නට කියන සුරතවත් නිබ්බේධික ප්‍රඥාවන්ත පුද්ගලයා කියලා. ඊළඟ සඳහන් කරනවා අයං දුක්ඛ නිරෝධෝති සුතං හෝති පඤ්ඤාය කස්ස අත්තං අතිවිද්‍ය පස්සති. මෙන්න මේක දුක්ඛ නිරෝධයයි කියලා දන්නවනම් ඒක මනාව නුවණින් දැක ගන්නවනම් අන්නේත නැත්තා සුරතවත් කෙනා. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති සුතං හෝති. ඊළඟ පඤ්ඤාය කස්ස අත්තං අතිවිද්‍ය පස්සති. මෙන්න මේක දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවයි කියලා දන්නවනම් ඒක නුවණින් දැක ගන්නවනම් අන්නේ තැනැත්තා තමයි නිබ්බේධික පඤ්ඤා කියලා කියන්නේ. In this stanza, Buddha says, one of the monks asked a question from the Buddha, dear Reverend Sir, who is the well-learned person in this world? Who is the person who has the Nibbedika Panya, the wisdom that helps us to overcome defilements? Buddha says, if someone knows the Four Noble Truths, the Noble Truth of Suffering, the Noble Truth of the Cause of Suffering, the Noble Truth of the Cessation of Suffering, the Noble Truth of the Path that leads to getting rid of suffering, is the person who is learned person and also who has the Nibbedika Panya, the wisdom of destroying defilements. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය යම්කිසි කෙනෙක් දන්නවා නම් අන්න ඒ දන්න තැනැත්තා තමයි සුතවා නිබ්බේධික පඤ්ඤෝ කියලා කියන්නේ. ඒක අසහා දැනගන්නටත් ඕන, ඒක තමන්ගේ තීරු නුවණින් විනිවිද දැනගන්නටත් ඕන. දැනගන්නේ කමාරු නෑ පින්නතුනි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන වචන හතර ඉගෙන ගත්තොත් දන්න කෙනෙක්. හැබැයි දකින්න කෙනා දකින්නමයි කියන එක ඇත්තට සරල දෙයක් නෙමෙයි. බුදුදහමෙන් නිතර අපි ඒක කළ තියෙන්නේ දැනීම සහ දැකීම කියන මේ පද දෙකම. දැනගන්නටත් ඕන, දකින්නටත් ඕන. The Buddha says, I proclaim the liberation for those who know the path, who see the path. First of all, we should know the path. Next, we should see the path. Knowing and seeing, both of them are very important on the liberation that Buddha explained. Pinnutuni, මේ කාරණා අපි ඉදිරියේ විස්තර කරනවා. මෙතෙන්දී අපි මේ ශ්‍රුතවත් නිබ්බේධික ප්‍රඥාව යුක්ත පුද්ගලයා කියන්නේ කවුද කියන එක අපි සරලව තේරුම් ගන්නට ඕන. චතුරාර්ය සත්‍ය දැන ගැනීම සහ චතුරාර්ය සත්‍ය නුවණින් විනිවිද දැක ගන්න පුද්ගලයා. දන්න පුද්ගලයා, දන්න පුද්ගලයා. ඊළඟට ඊළඟ ප්‍රශ්නය අහනවා. දැන් මේ ප්‍රශ්නය අහුවම බුදුහාඳුරෝගේ ප්‍රශ්න විචාරීම අගය කළ කෙටි පිළිතුරු දුන්නා. ඊළඟට මේ තැනැත්තා අහනවා, යම් කෙනෙක් පඬිතෝ මහාපඤ්ඤෝ, පඬිතෝ මහාපඤ්ඤෝති, කිට්ටාවතානුකෝ බන්තේ පඬිතෝ මහාපඤ්ඤෝ. නුවණැති මහා ප්‍රඥාවන්ත කෙනා කියලා කියනවා. කාටද මේ පඬිත වූ මහා ප්‍රඥාණ යුක්ත කෙනා කියලා කියන්නේ? මේ ප්‍රශ්නය බුදුහාඳුරගේ කළා. උත්තරේ හැටියට දේශනා කළේ, ඉදබික්කෝ පඬිතෝ මහාපඤ්ඤෝ නේවත්තා ඔයා බාධායති සංවත්තති. යම් කිසි කෙනෙක් තමන් පීඩාවට පත් කරගන්නේ නැත්නම්, ඒ වගේම නැ පරව්‍යාබාධාය චේතේති, අනිත් අය පීඩාවට පත් කිරීම සඳහා නොසිතනවා නම්, ඒ විතරක් නෙවෙන උභයව්‍යාබාධාය චේතේති, ඒ පුද්ගලයාත් අනිත් අය දෙපිරිසම පීඩාවට පත් නොකිරීම සඳහා කටයුතු කරනවා නම්, අත්තහිතං පරහිතං උබේමිදං සබ්බලෝක හිතමේව චින්තයමානෝ චින්තේති, ඒ පුද්ගලයාටත් ලෝකෙටත් දෙපිරිසටම යහපත පිණිස හේතු වන විදිහට හිතනවා නම්, අන්නේ හිතන තැනැත්තා තමයි කවුද? ප්‍රඥාවන්ත කෙනා කියලා කියන්නේ. මහා ප්‍රඥාවන්ත පඬිත කෙනා කියලා කියන්නේ ඒ පුද්ගලයාට තමන්ට පීඩාවට පත් වෙන දේවල් හිතන්නේ නැහැ. අනිත් කෙනෙක් පීඩාවට පත් කරන දේවල් හිතන්නේත් නැහැ. ඒ වගේම තමන්ට අනුන්ට දෙන්නටම හිංසා පීඩා පිණිස දේවල් හිතන්නේ නැහැ. තමන්ටයි අනුන්ට දෙන්නටම යහපත පිණිස හේතු වන දේක්මයි නිතරම හිතන්නේ. මෙන්න මේ කෙනා තමයි ප්‍රඥාවන්ත කෙනා කියලා කියන්නේ. මෙන්න මේක තමයි සූත්‍රයේ කෙටි අදහස. ඒතර පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නයේදී අහන්නේ මේ ස්වාමින් වහන්සේ, ස්වාමින් කුමක් විසින්ද මේ පුද්ගලයා රැගෙන යන්නේ? කුමක් විසින්ද පුද්ගලයා ඇදගෙන යන්නේ? කුමන දෙයක් ඉපදුනාට පස්සේද මේ ලෝකයේ අවසන්ගයට යන්නේ කියලා අහනවා. ඒ තමයි මේ සිත විසින් තමයි පුද්ගලයා ඇදගෙන යන්නේ මේ ලෝකෙට කියන්නේ. ඊළඟට අහනවා දෙවෙනි ප්‍රශ්නේ විදියට. මතකද දෙවෙනි ප්‍රශ්නේ? දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ බහුශ්‍රුත ධර්මදර කෙනා කවුද කියන එක. බහුශ්‍රුත බොහෝ ඇසූ පිරූ තැන් ඇති ධර්මදර කෙනා කියන්නේ කවුද? ඒ තමයි නවාංග සතුරු ශාසනය දැනගෙන ඉන්න කෙනා. සුත්ත, ගෙය, වේයාකරණ, ගාථා, උදාන ඉති උත්තක, ජාතක අභූත ධම්ම වේදල්ලා කියන මෙන්න මේ අංග නමේ යුක්ත නවංග සතු ශාසනය දන කෙනා තමයි බහුසුත කෙනා, ධර්මදර කෙනා කියලා කියන්නේ. ඒක දෙවෙනි ප්‍රශ්නයට උත්තරයි. තුන්වෙනි ප්‍රශ්නයට උත්තරේ තමයි සුතවා නිබ්බේධික පඤ්ඤෝ කියන්නේ කවුද කියලා. ඒ තමයි චතුරාර්ය සත්‍ය දන්න කෙනා, චතුරාර්ය සත්‍ය නුවණින් විනිවිද දකින කෙනා කියලා. හතරවෙනි ප්‍රශ්නේ තමයි කවුද පඬිත පුද්ගලයා කියලා කියන්නේ? නුවණිත කෙනා කියලා කියන්නේ කවුද? කවුද? ඒ තැනැත්තාටත් අයහපතක් පීඩාවක් පිණිස නොසිතනව නම්, අන් කෙනාටත් අයහපතක් පීඩාවක් පිණිස නොසිතනව නම්, ඒ වගේම තමන්ටත් අනුන්ටත් පීඩාවක් පිණිස නොසිතනව නම්, ඒ වගේම තමන්ටත් අනුන්ටත් යහපතක්ම ප්‍රාර්ථනා කරනවා නම්, අන්නේ තැනැත්තා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පඬිතෝ මහාපඤ්ඤෝ කියලා. ඔව්, පඬිතවත් නුවණැති කෙනා කියලා කියන්නේ මේක නට කියලා. පින්නතුනි, මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ බහුශ්‍රුත බව, ධර්මදර බව පිළිබඳව. අපි ධර්මයේ දන්නවා නම් පින්නතුනි, ඕනෑම ජීවිත අභියෝගයකදී අපට ඒකට මුහුණ දෙන්නට පුළුවන්. ප්‍රශ්නයක් එනකොට අපිට නුවණින් තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේකට හේතුව කියලා. ඒ ප්‍රශ්නේ එන්නේ අපේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, සාමෝහය කියන මේ කාරණාවලින්. මෙන්න මේ කාරණා අඩු වෙන තරමට, මේ අයහපත් සිතුවිලි අඩු වෙන තරමට අපේ ජීවිතයේ සාර්ථකත්වයට මුහුණ දෙන්න පුළුවන්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් සහ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවක් දේශනා කළා. අපේ ජීවිත ගමන් මගේ ප්‍රධානම දේ තමයි මේ ජීවිතය සාර්ථක කර ගැනීම. ලෞකික ජීවිතයක් ගත කරන ඔබ හැටියට ඔබ ඉගෙන කියාගෙන රැකරක්ෂා කළා, ධර්මික ධනෙ උපයනා, දරුවන් පෝෂණය කළා, සාර්ථක ජීවිතයක් ගත කරන්න කොහොමද කියලා දේශනා කළා. ඒ සඳහා ඔබ දෙත්‍රාසියා ව්‍යංගපච් සූත්‍රය, මංගල සූත්‍රය, සිංහාල සූත්‍රය මේ වගේ සූත්‍රවල භාගතුන් වහන්සේ දේශනා කළා. විශේෂයෙන් මහසියෙන් ඉගෙන ගන්න ධනෙ උපයන්නේ කොහොමද? ඒ උපයන ධනය ධර්මිකව පරිහරණය කරන්නේ කොහොමද? සිංහල වාද සූත්‍රයේ විදියට කොහොමද යුතුයකම් කරන්නේ? මේ කාරණා දේශනා කළා. මේ කරුණ කරනකොට පින්නතුනි අපට ඒ දිනදා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ධර්මිකව මහසියෙන් ඉගෙන කියාගෙන ධනෙ උපයලා ඒව ධර්මික විදියට පරිහරණය කරනකොට අපි උපයන ධනයෙන් මුලින්ම අත්තාන සුඛේති පීනේති අපි තෘප්තිමත් වෙන්නට ඕන. ඊළඟට පුත්ත ධාරාන සුඛේති පීනේති දෝ දරුවන් සතුටටපත් කරන්නට ඕන, තෘප්තිමත් කරන්නට ඕන. මාතා පිතරෝ සුඛේති පීනේති අම්මා තාත්තා දෙන පෝෂණය කරන්නට ඕන. ඒ වගේම මියගිය ඥාතින් ඉනවනම් පුණ්‍ය අනුමෝදනා කරන්නට ඕන. සර්මන් බ්‍රාහ්මණයන්ට උපස්ථාන කරන්නට ඕන. දුගී මගිය අය ඉන්නවනම් පුළුවන් මට්ටමින් උදව්ව කරන්නට ඕන. මේක තමයි අපි ධනෙන් ගන්න ප්‍රයෝජන. දත්වාච බුත්වාච යතහනුභාවං අනින්දිතෝ සග්ග මුපේතිට ආනංගිල දේශනා කළා. නුවණැති කෙනා මහන්සිය හරියම්බ කළා. ඒතනත්තා පරිහරණය කළා. ලෝකය වෙනුවෙනුත් යම්සි පරිත්‍යාගයක් කරනවා. අන්න එහෙම කෙනා තමයි සැබෑලෙසම සතුටින් ජීවත් වෙන කෙනා වෙන්නේ. ඒ විතරක් මදි පිනොතුනි. අපි ධනෙ පරිහරණය කරාට විතරක් මදි. අපි දන් දුන්නට විතරක් මදි. අපේ ජීවිතේ තවත් ප්‍රශ්න එන්න පුළුවන්. කොහොමද ප්‍රශ්න එන්නේ? අපේ කායික මානසික චර්යාවන්නේ වැරදි හැසිරීම් තියනවා නම් අපට ඒ තුලින් දුක් වෙනට පුළුවන්. විශේෂයෙන් පංචශීල අපි ආරක්ෂා කරන්න ඕන. ප්‍රාණඝාතය, සොරකම් කිරීම ආදී ඒ වැරදි චර්යාවලින් වෙන්න ඕනොතින් අර මහසියෙන් ධනෙ ඉපෙව්වත් දන් දුන්නත් පිනතුනේ අර වැරදි චර්යා තුලින් අපට දුක් විඳින සිද්ධ වෙනවා. එනිසා විශේෂයෙන් පංචශීල සහිත ජීවිතයක් ගත කරන්න ඕන. එහෙම නොවුනොත් අපේ ජීවිතය අසාර්ථක වෙනවා. ඒ වගේම වැරදි මිතුරන් ආශ්‍රය කිරීම, ඒ වගේම සුරාව, ඒ වගේම සූදුව මෙන්න මේ වගේ දේවල් වලින් වෙන වෙන ආකාරයේ දේශනා කරනවා. අනේ නිසා සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕන පිනොත්නි විශේෂයෙන් අපට සින ලොකුම රැකවරණය තමයි පංචශීල ආරක්ෂා කිරීම. අපි බොහෝ වෙලෙ කියන්නේ අපි පංචශීල ආරක්ෂා කරනවා කියලානේ. නමුත් පින්වත්නි අපි පංචශීල ආරක්ෂා කරනවා නෙවෙයි. ඔව් බොහොම හොඳයි. පංචශීලයේ විසින් අපි ආරක්ෂා කරනවා. ඒක හොඳට මතක තියාගන්න. අපි ප්‍රාණඝාතය නොකරනවා නම්, සොරකම් නොකරනවා නම්, කාමයේ වරද හැසිරීමෙන් වෙන් වෙනවා නම්, බොරුන කියනවා නම්, මත්පැන් පානය නොකරනවා නම් බලන් පින්වත්නි මේ දේවල් විසින් අපි ආරක්ෂා කරනවා. මේක කියන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියලා. According to Buddhism, practicing virtue, moral conduct is very important. The primary quality is that generosity or dana. Not only generosity that we practice for inner peace, the second step is that practicing morality or virtue, discipline in our speech and behavior. Specifically, Buddha explains the way how we practice five precepts: abstaining taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs. When we practice these five precepts, actually we have a real protection. That is why Buddha says, he who practices Dhamma is protected by the Dhamma. Dhammo have rakkhate dhammacharin. He who practices Dhamma is protected by the Dhamma. This is the real protection, refuge that we can gain throughout practicing Dhamma, what the Buddha explained. Pinnutuni, මෙන්න මේ සිල්වන්ත බව අපි ගත කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම පින්වත්නි අපේ කුසලයේ ඉහළටම දියුණු කරගන්න මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළා. දානෙන් සීලෙන් විතරක් මැදේ අපේ කර්මානුරූපව වෙන යම් යම් අකුසල කර්ම තියෙනවා. අන්‍යව යටපත් කරන මාර්ගය දේශනා කළා. ඉහළම කුසලයන් මොනවද කියලා ලෞකික වශයෙන්. දානෙන් සීලෙන් විතරක් නෙමෙයි අපි භාවනාවෙන් අපේ ජීවිත සාර්ථක කරගන්නට ඕන. භාවනාව තමයි අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දියුණු කරගන්න ක්‍රමය. ඒ අතරෙනුත් කර්මස්ථාන 40ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ අතරෙනුත් මෛත්‍රී භාවනාව තමයි වේගෙන්ම සාර්ථකවම අකුසල කර්ම යටපත් කරන සහ කුසලයේ දිනු කරගන්නා වූ ඉහළම ක්‍රම විදිහට දේශනා කළේ මෛත්‍රී භාවනාව. සූත්‍ර රාශියක බුදුහාමුදුරුවෝ මෙහි ආනිසංස දේශනා කළා. එතකොට පින්නතුනි අන්නේ මෛත්‍රී භාවනාව අපට ලොකු යහපතක් සිදු කරනවා. අපේ කුසලයේ දිනු කරගන්නා වූ ඉහළම ක්‍රම විදිහට දේශනා කරනවා. මෙන්න මේ අතරුණුත් පින්නතුනි මේ දේ කරත් අපට සමහර කර්ම ශක්තිය වළක්වන්න බැහැ පින්නතුනි. අතීත කර්ම විපාක විදිහට සමහර කර්ම එනවා අපට. නින්දා පහස විඳින්න තියෙනවා. සමහර කරදර වලට මුහුණ පාන සිද්ධ වෙනවා. සමහර පින්කම් කර නැත්තම්. එහෙම පින්කම් කරත් පින්නතුනි සමහර අතීත කර්ම නිසා ඇතැම් විට අපේම චර්යාමය වැරදි වලින් අර කර්ම විපාක විඳින මට්ටමට එනවා. අන්න ඒ නිසා තමයි අපි අවබෝධ කරගන්නට ඕන කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කියන කරණය. මේ කර්මය තමයි අපේ සැබෑ දායාදය කියන එක අපි තේරුම් ගන්නට ඕන. අන්නේ කර්මය කියන එක තේරුම් අරගෙන එකාතකින් අකුසල කර්ම යටපත් වෙන විදිහට කුසල ධර්ම දිනු කරන්නට ඕන. අනිත් පැත්තෙන් සබ්බේපිහි මනාපේහි නානා භවෝ විනා භවෝ අබින්නම් පච්චවේකිතම්බං. සියලු ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙනට සිද්ධ වෙන බව කලින්ම මෙනෙහි කළ තියනට ඕන. මොනවද අපි ප්‍රියමනාප දේවල්? ඔව්, ගිහි පිනතුන් හැටියට ඔබ ඔබේ දරුවන්ට කැමති නේද? දරුවෝ ඔබේ ළඟ කාලයක් සුරතල්ව ලස්සනට විනෝද වෙමින් ඉන්නවා. නමුත් ඒ දරුවන් කලකදී ඔබෙන් වෙන් වෙලා යනවා. ඔබ ඉගෙනගත්තු දේවල් තියෙනවා කාලකදී ඒ වගේ වටිනාකම් අඩු වෙලා යනවා. ඔබ කරන රැකියාව තියෙනවා. හැමදාම මේ රැකියාව ඔබට කරන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි දවසකදී ඔබට රැකියාව ඉස්සරහට සිද්ධ වෙනවා. කලින්ම හිතලා තියන්නේ ඒවා. අපේ තියෙන ලස්සන රූපේ හැමදාම මෙහෙම ලස්සනට නැහැ. එන්න එනම මේ ශරීරය දුර්වර්ණ වෙනවා. ඒ වගේම අපේ ළඟම ඉන්න ඥාතීන් ටිකෙන් ටික ඈත් වෙනවා, වියපත් වෙනවා. අපි ආදරය කරන ඥාතීන් බලන්න අපේ අම්මා තාත්තා හිටිය නේද, ආචිල සීල හිටියා. දැන් ඒ බොහෝ දෙනෙක් නැහැනේ. ඒ වගේම දැනට ඉන්න ඥාතීන්ුත් ටිකෙන් ටික අවුරුදු කතාපෙන් වෙන් වෙලා යනවා. මෙහෙම වෙන් වෙලා ගිහිලා අපට අපේ නිවසෙන් අපට වෙන් වෙලා යන සිද්ධ වෙන කවදා හරි අපි මේ පෝෂණය කරන අපේ ශරීරෙනුත් අපට කවදා හරි දවසක් වෙන් වෙලා යන සිද්ධ වෙනවා. අපි හදලා තියෙන නිවසම පිනතුණි ඇතැමිට කටු කීපයකට හදලා තියෙනවා. වයසට යන විට ඉහළ කටු වලට අපිට යන්න බෑ. දැන් ඉහළම කටුවේ බොහොම ඈත බල බල ලස්සනට ඉන්නව නේද? කලක් යනකොට ඉහළ කටු වල නැග ගන්න බෑ. ඊට පස්සේ පල්ලේ හැමාලේ කාමරයක් ඉදින් සූදානම් කරගන්න වෙනවා අපට. මේක තමයි පිනතුණි ජීවිතය අර්ථය. මේ අර්ථය අපි කලින්ම හදලා තියනට ඕන. ඒ විතරක් නෙමෙයි මෙහෙම ගිහිල්ලා යම් දවසක් එනවා එක සුළු මොහොතින් අපට අපේ ජීවිතයේ සියල්ලක්ම අත්හරින මොහොතක් එනවා. ඒක ඇස්පිය ගහන මොහොතෙන් අවුරුදු 50ක 60ක 70ක 80ක සියලුම සම්බන්ධතා එක මොහොතින් අපට අත්හරින සිද වෙනවා. නමුත් එහෙම වුණත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් විදිහට අපට පිනුතන රැකවරණයක් තියෙනවා, ආරක්ෂාවක් තියෙනවා. මොකක්ද ආරක්ෂාව? ඔව්, අපි මේ ආත්ම භාවයේ නිම කරනවත් එක්කම මේට වඩා සුගතියකට යන්නට අපි සියලුම සුදුසුකම් සකස් කරගෙන තියෙනවා. මේක පිනුතෙන් අපි කාටත් කරන්න පුළුවන්. අපේ ජීවිතේ කොයිතරම් අඩුපාඩුකම් සිදු වුණත් අපිට මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ආනන්තරී පාප කර්ම හැර අනිත් ඕන කුසල කර්මයන් පිනුතුනේ කුසලයෙන් යටපත් කරන්න පුළුවන්. මෙතන ඉන්න කවුරුවත් පිනුතුන් ආනන්තර කර්ම කළා නැහැ. අපි කාගේ ජීවිතේ යම් යම් අඩුපාඩුකම් වෙලා තියෙනවා. නමුත් ඒ සියලක්ම යටපත් කරන ධර්ම මාර්ගයක් අපට ලැබිලා තියෙනවා පිනතුනි. ඒ නිසා අපි හැමදෙනෙක්ම වාසනාවන්තයි. අපට ඕනම මොහොතකින් මේ කර්ම චක්‍රය ධර්ම චක්‍රෙන් ජය ගන්න පුළුවන්. අනේ ශක්තිය අපට තියෙනවා. අඟුලිමාල වැනි අය මිනිස් ජීවිත දහස් ගාණක් ඝාතනය කරපු කෙනාට රැකවරණයක් මේ ධර්මයෙන් ලැබුණා නම් එක මොහොතින් ඒ සියලුම වැරදි හදාගෙන සුගතිය විතරක් නෙවෙයි මේ මුළු සංසාර චක්‍රෙම නිදහසේ නවස්ථා ලැබුණා නම් ඇයි පින්නතුන අපිට බැරි? අපට අනිවාර්යයෙන්ම පුළුවන්. අපට සුගතියට යන්නත් පුළුවන්. නිවන් මාගේ සැලකුතු ප්‍රමාණයක් මේ ජීවිත කාලය තුරම අපට යන්නට සුදුසු පරිසරය, කල්‍යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණයකින් මේ කරුණෝ අපේ ජීවිතයට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි මාසතරකට පත් වෙනට ඕන. මෙන්න මේ කරුණෝ තමයි පින්නතුන අපට මේ බහුසෘත භාවය තුලින් ලැබෙන්නේ. සංසාර චක්‍රය තුල සාර්ථක කරගන්න ක්‍රම විතරක් නෙවෙයි මේ මොහොතේ අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ මේ සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහසෙන් මාර්ගයක් මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් එකක් තමයි අපේ ජීවිතේ පිටුපස්සේ එන කර්ම චක්‍රය තේරුම් ගැනීම කුසල අකුසල කර්ම ශක්තියට අනුව අපේ ජීවිත මේ මොහොතේ ගමන් කරන ආකාරය සහ මේ සම්පූර්ණ සංස්කාර වලින් දුර වෙන මාර්ගයක් දේශනා කළා තියෙනවා එතකොට එකාතකින් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සංසාරික සර්කල් එකේ අපි ගමන් කරන්නේ කොහොමද? ඒ වගේම අවිද්‍යායත්වේම අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියපු විදිහට මේ අවිද්‍යාව සම්පූර්ණ දුරු කළා. මේ සංසාරික සර්කල් එකෙන් කොහොමද අපි ඉවත් වෙන්නේ කියන කාරණයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. මෙන්න මේ බහුසෘත භාවය කියන්නේ මෙන්න මේක පිනතුනි. අන්නේ නිසා බුදුදහමේ නිතරම මේ බහුසෘත භාවය, සෘතමන්ත භාවය අගය කළා තියෙනවා. නිතර ධර්ම ශ්‍රවණය කරන්න කියලා උනන්දු කරලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කර පමණටයි මේ ජීවිතය යථාර්ථයේ තේරුම් අරගෙන දුකෙන් නිදහස් වෙන අපට පුළුවන්කම තියෙන්නේ. ප්‍රඥාව දිනු කරගන්නට, බෞද්ධ භාවයේ දිනු කරගන්නට ප්‍රධාන වශයෙන් හේතු වන කරුණු හතරක් බුදුදහමේ නිතර අගය කළා තියෙනවා. මොනවද ඒ කරුණු? කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ කරුණ හතර. මෙන්න මෙතනින් මේ සූත්‍රයේ සඳහන් වන කරුණ හතරෙන් පළවෙනි කාරණය තමයි අපේ ජීවිතයේ ක්‍රියාත්මක භාවයට සිත මුල් වෙනවා කියන කාරණය. අපි සිතන විදිය තමයි පිනතුනේ අද අපි මේ තත්ත්වයට පත් වෙලා ඉන්න හේතුව. අපි කවුරුත් එකක් මතක තියාගන්න ඕන පිනතුනේ. අපි මේට කලින් ආත්ම භාවයේ අවසානට පහළ වෙච්ච චුති චිත්තය ඉතාම හොඳ මට්ටමින් තිමිච්ච අපි හැම දෙනෙක්ම. ඒ නිසා තමයි අපිට මේ සුගතියක් ලැබුණේ. වාසනාවන්ත ජීවිතයක්, සද්ධර්මයක්, බුද්ධියක්, සුදුසු ප්‍රතිරූපදේ සවාසයක්, ශ්‍රද්ධාවන්ත දෙමෝපියන් මේ සියල්ලක්ම ලැබුණේ අපේ මනස හොඳම මට්ටමින් ගිය ආත්ම භාවයේ අවසාන වෙනකම් අපි තියාගත්තා. අනිත් අනුරූපව තමයි මේ ආත්ම භාවයේ ප්‍රතිසන්දි විඥානය ලබාගත්තේ. ඒ විතරක් නෙමෙයි බාමංග චිත්තයේ විදියට අපේ යටින් දිවෙන මේ සිතේ ෆවුන්ඩේෂන් එක දිගටම යන්නේ ඒ පුණ්‍යකාමී කුසලයත් එක්ක. ඒක තමයි අපිට ඩෙවලොප් කරගන්න තියෙන්නේ. ඒක අපිට කරන්න පුළුවන්. හරියට දහම් පණිවිඩයක් ලැබුණා නම්, කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබුණා නම් අපිට මෙන්න මේ ෆවුන්ඩේෂන් එක මේ බාහංග කිත්තේ උපරිම මට්ටමට දිනු කරන්න පුළුවන් ඉදෙහි ත්‍රි හේතුක ප්‍රතිසන්දින් යුක්තිය අපි ඉපදෙලින්. අන්නේ හිතත් එක්කම යනවා චෛතසික සිතිවිලි. මේ සිත සහ චෛතසික කියන දෙක වෙන් කරන්න බෑ පින්නතුනි. මේ දෙකම එකට යන්නේ. එතකොට අපි යන්නේ හිත චිත්තං දන්තං සුඛවහං. මනමින් දමණය කරගත්තු සිත සැපගෙන දෙනවා කියලා දේශනා කළා. අකුසලයන් සිත මුදවා ගත්තනම් නිතර කුසල අරමුණක හිත තියාගත්තනම් අන්නේ හිත තමයි අපි විදිහට රැගෙන යන්නේ. ඒ හිතේ ස්වභාවය අනුව තමයි අපි ඊළඟ භවය තීරණය වෙන්නේ. ගබ්බමේකේ උපජ්ජන්ති නිර්යන් පාපකමිනෝ සංගං සුගතිනෝ යන්ති ඊළඟට පරිණිබ්බන් ධානාසව ගබ්බමේකේ උපජ්ජන්ති එක්කෙනෙක් නැවත මව් ගැබකට යනවා නිර්යන් පාපකමිනෝ අකුසල කරපු අය නිරයට යන සිද්ධ වෙනවා සංගං සුගතිනෝ යන්ති හිත හොඳට තියාගත්තු අය සුගතියට යනවා ඒ වගේම පරිණිබ්බන් ධානාසව විඥානයේ කිසිම තැනක පිහිට නොගත්තු කෙනා විඥානට්ඨිතියකට පත් නොවෙච්ච කෙනාට මොකද වෙන්නේ? ඔව් එයා සසර ගමන නිමාටපත් කරනවා හරියට පහනක් නිවිල ගියා වගේ දැල් වෙන පහනක් ලාම්පුවක් නිවිල ගියාට පස්සේ ඒ ආලෝකය කොතෙන්ද ගියාද කියලා අපිට පුළුවන් දකින්න? නෑ කියපු තැනක් හොයාගන්න බෑ. ඇයි විඥානය කිසිම තැනක බැසගත්තේ නෑ. නැගෙනහිරින් සූර්යාලෝක එනවනම් බටහිර දිශාවේ යම්කිසි ඡායාවක් වැටෙන තියෙනවා නම් බිත්තියකට එතෙන්ට එක වැටෙනවා. බිත්තිය නැත්නම් බිමට වැටෙනවා. බිම නැත්නම් වතුර තියෙනවා නම් වතුරට ඒ ඡායාව වැටෙනවා. බිත්තියක්වත් බිමවත් වතුරවත් නැත්නම් ඒ ඡායාව වැටෙන කොහෙටද? වැටෙන තැනක් නැහැ. අන්න ඒ වගේ අපේ විඥානයේ කිසිම තැනක බැස නොගත්තොත් අපට සපුරාම සිහියෙන් සහ නුවණින් ඉන්න පුළුවන්කම ලැබුණොත් පරිණිබ්බාති අනාසව එවැනි උත්තරණෝ පරිණාන්පත් වෙනා කියලා දේශනා කරනවා. එතකොට අනේ තියෙන දෙකකින් අපුඤ්ඤාවි සංඛාර වලින් වෙන් වෙනට ඕන, අකුසල සිතිවිලි වලින් වෙන් වෙනට ඕන. ඊළඟට පුඤ්ඤාවි සංඛාරය දානමයන් පුණ්‍ය කිරෙවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරෙවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරෙවත්තෝ විදියට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල නිතරම තමන්ගේ සිත පවත්වා ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි කරන පින්කම් නිතර නිතර හිතන්නට ඕන. දැන් මේ පිනතුන් ජීවිතේ මුගා පින්කම් කළා තියෙනවනේ. දාන දීලා තියෙනවා, බණ අහලා තියෙනවා, අමඩ සාත්‍ර සලකලා තියෙනවා. ඒ කරපු දේවල් නිතර නිතරම හිතන්න. එතකොට ඒක දානයක් විතරක් නෙවෙයි, සීලයක් විතරක් නෙවෙයි, ඒ පුණ්‍ය කර්මය භාවනාවක් වඩපත් කරගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ මට්ටමේ ඉන්න ගමන් අපිට එකෙන් දෙගිදිරට යන්න දක්ෂ වෙන්නට ඕන. අන්නේ සිතට අපේ සතිමත් බව එකතු කරන්න ඕන. සම්මා සතිය එකතු කරන්න ඕන. ඒ සම්මා සතිය එකතු වෙන්න නම් ඒ සම්මා සතිය සතිමත් බව සම්මා දිට්ඨි පුරේ යවන්න. සම්මා දිට්ඨියේ පෙරට කොට යන සිතක් වෙන්නට ඕන. මොකද සම්මා දිට්ඨිය කියන්නේ එකාතකින් කර්මය පිළිබඳව කම්මසකට සම්මාදිටිය අපට තියෙනට ඕන. අපේ සිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් කරන දේවල්ට අපට විපාක ලැබෙනවා කියන අවබෝධයෙන් ඉන්නට ඕන. එතකොට අපි නිතරම සම්පපාපස කරන කුසල සූප සම්දා කියපු විදිහට අකුසලෙන් මිදලා කුසලයේ පැත්තට යොමු වෙනවා. මේක අපට තියෙන ලොකු රැකවරණයක්. එතකොට අපි මේ සම්මාදිටියත් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ? ඒ සිත නිතරම අපි පිරිසිදුව තියාගන්න උත්සාහ කරනවා. අන්නේ සිතට අකුසල සිතුවිලි එනවා නම් අන්නේ අකුසල සිතුවිලි එනකොට අපි මොකද කරන්නේ? ඒ අකුසල සිතුවිලට විරුද්ධ කුසල සිතුවිල්ලක් හිතනවා. විතක සංඨාන සූත්‍රයේ මේකයි දේශනා කරේ අඤ්ඤ විතක කියලා. අඤ්ඤ විතක සංඨාන කියලා. අමනාපයක් කෙනෙක්ගෙන එනවා නම් මෛත්‍රී සිතුවිල්ලක් ඇති කරගන්නට ඕන. රාග සිතුවිල්ලක් එනවා නම් අසුභය මෙනෙහි කරන්න ඕන. මේ වගේ අකුසලයෙන් බැහැර කුසල චේතනාවක් හිතන්නට ඕන. ඒ වගේම ආදීනව දස්සාවි අකුසල සිතක් එනවා නම් ඒකේ ආදීනව දකින්නට ඕන. හරියට අපි පිරිසිදුව ඉනකොට අපේ ශරීරයට අපිරිසිදු කුණක් දැම්ම වගේ අපි ඒකට අකමැතියි. අන්නේ වගේ හිත ලස්සනට සුවඳවත් මලක් වගේ තියාගන්නට ඕන. ඒකට අකුසල සිතුවිල්ලක් එනකොට ඉක්මනට මේක අයින් කරගන්නට ඕන. ඒකේ ආදීනව දකින්නට ඕන. ඊළඟට අසති අමනසිකාර කියලා එකක් තියෙනවා. අපේ සිතට යම්කිසි වෙලාවක අකුසල චේතනාවක් එනවා නම් සිතක් තියෙනවා නම් අපි ඒ වෙලාවේදී ඒක සිහි නොකර ඉන්නට ඕන. යමක් සිහි කරනකොට රාග දේශ මොහ වැඩි වෙනවා නම් අන්න ඒ අවශ්‍ය සිතන වේලාව අඩු කර ගන්නට ඕන. මෙන්න මේ වගේ ක්‍රම බුදුදහම තුල දේශනා කළා. ඒ වගේම නිතර කුසලයේ දිනු කර ගන්නටත් ඕන අපි. ඒ සඳහා දාන සීල භාවනා තුනේ උපරිම ලෙස අපි වාසය කරන්න දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේක ඉන්නකොට මොකද්ද අපට ලොකු රැකවරණයක් ලැබෙනවා. අපි කොයි මොහොතේ මිය ගියත් මනස් ලෝකෙන් පල්ලෙහාට යන්නේ නැහැ කියන විශ්වාසයක් අපිට තියෙනවා. බොහෝ දිනක් පිනුතුනේ මරණසන්න මොහොතේ කලබලයට දුකට සංවේගයට පත් වෙන්නේ ඇයි? ඔව්, ඒ අය ධර්මයේ හරියට පුහුණු කළ නැහැ සහ ඒ අය මරණයෙන් පස්සේ යන තැන ගැන යට විශ්වාසනීයත්වයක් නැහැ. මරණයෙන් පස්සේ තමයි ඉපදෙන්නේ මීට වඩා සුගති තැනක කියන සම්පූර්ණ විශ්වසනීයත්වයක් අපිට තියෙනවා නම් පින්නතින අන්තිම මොහොතේ අපි දුක් වෙන්නේ නැහැ. අපි බය වෙන දෙයක් නැහැ. ඇයි? අපි සම්පූර්ණම අපේ රැකවරණය රිෆියුජ් එක ඉන්ෂුරන්ස් එක අපි හදාගෙන තියෙන්නේ. පින්නතුනේ ඊටම ලස්සන සූත්‍රයක් දැක්වෙනවා. සංඛාර උප්පත්ති කියන සූත්‍රයක්. මේ සංඛාර උප්පත්ති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ ගුණාංග ටික අපි දිනු කරගෙන තියෙනවා නම් අපට සුගති ගැන විශ්වාසයක් තියෙනවා. අපි මනුෂ්‍ය ලෝකෙදී ඉපදෙන්නේ, දිව්‍ය ලෝකෙදී ඉපදෙන්නේ කියලා ගැන අපට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි. මනුස්ස ලෝකේ නම් මනුස්ස ලෝකේ කොහේදී උපදින්නේ කියලා තීරණය කරන්න පුළුවන් කියලා. දිව්‍ය ලෝකේ නම් තමන් යන දිව්‍ය ලෝකයක් කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. මනුස්ස ලෝකේ උපදින ස්ථාන විතරක් නෙවෙයි තමන්ගේ අම්මා තාත්තා තීරණය කරන්න පුළුවන්. කොයි කුලේද තමන් උපදින්නේ? කොයි රටේද තමන් උපදින්නේ කියන එක උනත් තමන්ට තීරණය කරගන්න පුළුවන් කාර්යයක් වෙනතුන. හැබැයි නිකන් සරල දෙයකින් බෑ. මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණාංග පහ මේ පහ උපරිම ලෙස අපේ දිනු කර තියෙනට ඕන. මේක තමයි පිනොතින බුදුදහමේ ලැබෙන රැකවරණ අපට. මේ රැකවරණේ තියෙනවා නම් අපට කොයි තරම් ආරක්ෂාවක්ද? තමන්ට විතරක් නෙවෙයි. ඔබ ඊටාම ළඟින් ඇසුරු කරන ඔබේ අම්මා තාත්තා, දරුවන්, සම්භාරයවන් හැම දිනාටමත් මේ වරක් ප්‍රසාදය ඔබ ලබා දෙලා තියෙනට ඕන. ඔබ ඇත්තට මෙයට ආදරේ නම් අධ්‍යාපන විතරක් ලබා දෙලා බෑ. ඔබෙන් පස්සේ ඊඩමයි ගේ දරුවට ලියලා තිබට විතරක් බෑ. ඒව ලබා දුන්නට දරුවට සුගතියට යන්න බෑ. දරුව සුගතියට යන්න නම් මෙන්න මේ ගුණාංග පුළුවන් තරම් ඒ දරුවන්ට පුහුණු කරලා තියන්න. මේක තමයි අපි කරන්න ඕන. මෙන්න මේ වෙනි සිතකින් තමයි අපි හොඳ තැනකට අපිව රැගෙන යන්නේ. මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි මේ ජීවිත කාලයේ ඒ ලස්සන සිත විසින් අපට ලස්සන දේවල් මේ ලෝකේ ලබා දෙනවා. මෙන්න මේක තමයි සිතින් අපිව රැගෙන යනවා කියලා කියන්නේ. සිත තමයි අපි නිර්මාණය කරන දේ. අපි හැමදෙණෙක්ම සිතේ නිර්මාණ. පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණේ. දෙවෙනි කාරණේ තමයි බහුශ්‍රුත භාවය. මේ ධර්මයේ පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම. හැකිතාක් දුරට ධර්ම ශ්‍රවණය කරන්න. ලෞකික ජීවිතේ සාර්ථක වෙන ධර්ම දේශනා මොනවද? පරලෝක ජීවිතේ සාර්ථක වන්නේ කොහොමද? දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? විශේෂයෙන් සීගාල සූත්‍රය, මංගල සූත්‍රය, ඒ වගේම කරණිමිත සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය. මේ වගේ සූත්‍ර ගැන පැහැදිලි අවබෝධයක් අපට තියෙනට ඕන. මේක තමයි ධර්මඥානය කියලා කියන්නේ. ඊළඟ කාරණය තමයි සුතවා නිබ්බේධික ප්‍රඥා කියන කාරණය. මේක තමයි පිනොතුනි සුවිශේෂම කාරණය. චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අවබෝධය. ඒකාන්තයෙන් මේ චතුරාර්ය සත්‍ය දැනගන්නට ඕන. ඒ වගේම තීවුණු නුවණින් මේක දැක ගන්නටත් ඕන. මොකද්ද දුක කියලා කියන්නේ? මොකද්ද දුකට හේතුව කියලා කියන්නේ? දුකේ නිරෝධය කියන්නේ මොකද්ද? දුක නිරෝධ ගාමිනී පටිපදා කියන්නේ මොකද්ද කියන එක. මේ හතර පිනොතුනේ සුවිශේෂ දෙයක්. මේ හතර දැනගන්නම තමයි අපි මනුස්ස ලෝකෙ ඉපදුනේ. මොකද දුක කියලා කියන්නේ? දුක සත්‍යයක් කියලා දෙකක් තියෙනවා. දුකයි දුක සත්‍යයක් කියලා දෙකක් තියෙනවා. දුක කියන කෝණ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ජාති විදුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි විදුක්ඛෝ කියපු විදිහට මහලු වීම, ලෙඩ වීම, ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සංප්‍රයෝගය, මරණය මේ වගේ දේවල් දුක. ඒවා සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඊට ගැඹුරින් යන දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මොකක්ද මේ දුක සත්‍ය කියලා කියන්නේ? දුක නිවීමේ මාර්ගය කියන්නේ දුක නිරෝධගාමී පටිපදා සත්‍යනේ. අපි අහන්නේ මේ පළවෙනි එක. The noble truth of suffering. ඔව් ඇත්තම මේක තමයි අපි ඊටහාම මනවින් තේරුම් ගත යුතු ආකාරය. Now we are explaining the four noble truths. That is very important. According to Buddhism, there is a noble truth of suffering and the suffering. What is the difference between the noble truth of suffering and the common suffering? Sickness, decay, death, separation, these are the sufferings. These can be realized by anyone in this world. But Buddha realized when he attained enlightenment the noble truth of suffering. That is very important. බුදුහාඳුර දේශනා කරනවා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්ව අවශේෂං දුක සත්‍යං කියලා. යම් කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් අන්නේ දෙක හැර යම් කිසි දෙයක් තියෙනවා නම් අන්නේකයි දුක සත්‍ය කියලා. බුදු සේස් if there is something which difference from physical suffering and mental suffering, that is the noble truth of suffering. This is very important. there is something which is separate from physical suffering and mental suffering. That is the noble truth of suffering. What is that? That is the unique in Buddhism. That is the very special thing that Buddha realized when he attained enlightenment. Nobody could understand this reality until Buddha explained this reality. When we experience something through our senses, the very first experience, when we see something, our eye arises, form arises, eye consciousness arises, that first experience is neither sorrowful nor happy. The very first experience just a result of our previous action. We are unable to stay in this first experience. That is very instant. It arises and ceases very instantly. When we understand something through our eye consciousness, the first experience has ceased. When you look at me, you think that you are looking at me at the moment. You can look at me at the moment, but when you understand me, the very first experience, your eye, form, eye consciousness, eye contact, all things are ceased at the moment. When you recognize me, you recognize me through your mind consciousness, not through your eye consciousness. The very first experience, neither pleasant nor unpleasant, that is just a result. That very first experience is the noble truth of suffering, which is realized by the Blessed One when he attained enlightenment. පින්නතුනි මුළු ලෝකයම හිතන් ඉන්නේ ඇසින් රූපයක් දකිනකොට පේන්නේ මේ ඇසට වර්තමානයේ පේනවා කියලා හිතන් ඉන්නේ. ඒ නිසාම බාහිර රූපයක් දකිනකොට ශබ්දයක් අහනකොට එකපාරම බාහිර රූපය තුළ හිත බැස ගන්නවා. නමුත් පින්නතුනි ඇසින් රූපයක් දකිනකොට කනින් ශබ්දයක් අහනකොට නාසයෙන් ගඳ සුවඳක් දැනෙනකොට දිවෙන් රසයක් දැනෙනකොට නාසයෙන් ගඳ සුවඳක් දැනෙනකොට කයට පහසක් ලැබෙනකොට ඒ මුල් එක්ස්පීරියන්ස් එක කන්ටැක්ට් වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්නකොට මුල් එක්ස්පීරියන්ස් එක සීස්සලා. ඒ නිරුද්ධ වෙච්ච අත්දැකීම පිළිබඳව සංඥා චේතනා දෙක, සංඥා වේදනා දෙක මනායතනෙන් සිහිපත් කළා. මනෝවිඥාණයෙන් තමයි මේක අපි තේරුම් ගන්නේ. එතකොට මේ දුක්ඛ සත්‍ය කියන්නේ අර මුල් එක්ස්පීරියන්ස් එක විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය සැපක්වත් දුකක්වත් නෙවෙයි, කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ මුල් එක්ස්පීරියන්ස් එක අපට අයින් කරන්න බෑ, දුරු කරන්න බෑ. ඒ මුල් එක්ස්පීරියන්ස් එකෙන් අයින් වෙන්න රහතන් වහන්සේටවත් බෑ. ඒ මුල් එක්ස්පීරියන්ස් එක බැහැර කරන්න කියලා නෑ බුදුහාඳුරෝ. ඒ මුල් එක්ස්පීරියන්ස් එක බැහැර කරම නම් මොකද කරන්න ඕන අපි? එක්ක ඇස් දෙක වහගෙන ඉන්න ඕන, කන් දෙක වහගෙන ඉන්න ඕන, නැත්නම් ඇස් දෙකේ පෙනීම ශක්තිය අයින් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ශාස්ත්‍රවරු කිව්වේ කෙලෙස් ඇතිවන්නේ ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට. ඒ නිසා ඉන්ද්‍රිය සංවර කරගන්න නම් ඇසෙන් රූප නොබල ඉන්න, කනෙන් ශබ්ද නොඅහින් ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තද ඒක? බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ යම්කිසි කෙනෙක් කියනවා නම් ඇසෙන් රූප නොදක ඉන්න එක ඉන්ද්‍රිය සංවරය කියලා, කනෙන් ශබ්ද නොහා ඉන්න එක ඉන්ද්‍රිය සංවරය කියලා කියනවා නම් එහෙනම් උපතින්ම අන්ධයන් බිහිරන් භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන් කියලා. බුදුහාම දේශනා කළේ එහෙම වෙන්නේ නැහැ. ඒ මුල් එක්ස්පීරියන්ස් එක බැහැර කරන්න නෙමෙයි බුදුහාම කියන්නේ. ඒ මුල් එක්ස්පීරියන්ස් එක පිරිසිඳ දැනගන්නයි කියන්නේ. We are unable to overcome the first experience, the noble truth of suffering. The noble truth of suffering should be realized. When you see something, you understand the first experience has ceased Now I recognize something through my mind consciousness. Your mind is not fixed in outside material world. You depend on inside. එතකොට අපි මේ මොහොතේ යමක් දකිනකොට අපි දැනගත්තොත් මේ දකින රූපය දකින මොහොතේ හැට කණ්ඩයක් වුණා. හැබැයි මම මේක දැකලා තේරුම් ගන්නකොට ඇසත් රූපයත් නිරුද්ධ වෙලා කියලා දකින්නට ඕන. ඉතාම සරල උදාහරණයක් ගන්න බලන්න. අපි නිතරම පාවිච්චි කරන උදාහරණයක් මේක. අපි කෑම ටිකක් කනකොට දිවට රස දැනෙනකොට කඩලගත්තු කෑමක රසයේ දිවට දැනෙනකොට අපි බලන්නේ පිඟාන දිහා. අපි හිතන්නේ මේ රසයනේ පිඟාන තියෙන කෑමේ කියලා. ඔබට මේ මොහොතේ ඔබේ කටට දැනෙන රසයේ තියෙන ඒ රසවත් කෑම ටික පිඟාන තියෙන කෑමද? ඔව්, මේ මොහොතේ කොහෙද තියෙන කෑම ටික? ඔව්, කෙල සමග මිශ්‍ර වෙලා කටේ තියෙන කෑම ටිකේ රසය ඔබට එන්නේ. හැබැයි ඔබට කවදාවත් හිතලා තියේද දැන් මට මේ මොහොතේ රස එන්නේ මේ කෙල මිශ්‍ර වෙච්ච ආහාරය කියලා? හැමදාම අපි හිතුවේ මොකද්ද? පිඟාන තියෙන කෑම ටික කියලා. අන්නේ වගේම තමයි ඔබට කවදාවත් හිතෙන්නේ ඔබ මේ දකින්නේ මේ මොහොතේ තේරුම් ගන්නේ මීට කලින් මොහොතේ නිරුද්ධ වෙච්ච එකයි ඔබ තේරුම් ගන්නේ මනසේ කියන එක ඔබ මේ උදාහරණේ තේරුම් ගන්නට ඕන. අර තිගානේ සිද්ධාන්තයම තමයි. ඔබ පාරක යනකොට රාත්‍රියේ ටෝච් එකක් ගහ ගහ යනවා. ඔබ ටෝච් එක ගහන්නේ ඉස්සරහටද කකුල් දෙක ගාවටද? ඉස්සරහට ටෝච් එක ගහන්නේ. හැබැයි කකුල් දෙක තියෙන කොහෙද? කකුල් දෙක තියෙන මෙතන. ඔබ කවදාවත් කකුල් දෙක යනකොට ටෝච් එක ගහගෙන ගමනක් යනවද? නෑ. නමුත් ඔබ ටෝච් එක ඉස්සරහට ගහගෙන ටෝච් එක ඉස්සරහා බලාගෙන ඉන්න පිටපස්සේ ඉන්නේ. නමුත් අපි හිතන්නේ කොහොමද කොයි වෙලේ? ඔව්, ඔබ හිතන් ඉන්නේ නිතරම ඔබ ඉන්නේ ටෝච් එක එළිය ගාවේ ඉන්නේ කියලා හිතන් ඉන්නේ. දැන් බලන්න රාත්‍රියට ඔබ අසීහෙන් යනකොට ටෝච් එක ගහනකොට එකපාර සර්පෙද්දයක්වත් මොකද වෙන්නේ? ටෝච් එක ගහනකොට සර්පෙක් දැක ගමන් බය වෙනවනේ. ඇයි බය වෙන්නේ? අපි හිතන්නේ ටෝච් එක එළිය ළඟේ තමන් ඉන්නේ කියලා. ඒකයි බය වෙන්නේ. දැන් බලන්න ඈත කන්දක සර්පෙක් ඉන්නවා නම් ඔබ බය වෙනවද? ඔබ බය වෙන්නේ නැහැ. ඔබ දන්නවා සර්පෙට ළඟා වෙන්න බෑ කියලා. හැබැයි ළඟ කලබලයට යන ගමන් ටෝච් එක ගහගෙන සර්පෙක් දැක ගමන් ඔබ බය වෙන්නේ ඇයි? ඔබ හිතන්නේ ටෝච් එකේ එළිය උඩේ ඔබ දැන් ඉන්නේ කියලා. නමුත් ඔබ ඉන්නේ ඊට පස්සේ. ඒ පස්සේ ඉන්න තැන ඔබ කලින් දැකපු දේ. ඒක දැන් නිරුද්ධ වෙනවා. ඒ ඇහැ නෙවෙයි දැන් තියෙන්නේ. දැන් වෙන තැනක ඇහැ තියෙන්නේ. අන්නේ වගේ තමයි ඔබ මා දිහා බලනකොට ඔබ මා කියන මේ ශබ්දය අහනකොට අර මුලින් ශබ්දේ නිරුද්ධ වෙලා ඔබ මේ මනෝවිඤ්ඤාණයෙන් ඔබම ගන්න දෙයින් තමයි ඔබ දැන් මේක එක්ස්පීරියන්ස් කරන්නේ. එතකොට අපිට දුක හඳගන්නේ කොහොමද? ඔව්, අපි අර අතීතයේ නිරුද්ධ වෙච්ච එක මතයි මේ පිටල ඉන්නේ. දැන් අපි වාහනය ඩ්‍රයිව් කරනවා කියලා කියමු. වාහනේ ඩ්‍රයිව් කරනකොට ඔබ වාහනේට මීටර 20ක් 30ක් 50ක් ඉස්සරහනේ බලන් ඩ්‍රයිව් කරන්නේ. හැබැයි වාහනේ රෝදාහතර කොහෙද තියෙන්නේ? රෝදාහතරේ පිටිපස්සේ තියෙන. ඔබ කවදාවත් රෝදාහතර බලාගෙන ඩ්‍රයිව් කළා තියෙන්නේ? නෑ, ඔබ ඉස්සරහා බලාගෙන ඩ්‍රයිව් කරන්නේ කොයි වෙලදනේ? ඔබ මේ පිටිපස්සේ ඉන්නේ. ඔබට කවදාවත් හිතෙන්නේ දැන් ඔබ ඉන්නේ රෝදාහතර උඩේ කියලා? නෑ, ඔබ නිතරම ඉස්සරහා බලාගෙන තමයි ඔබ රෙස්පොන්ඩ් කරන්නේ. අන්නේ වගේම තමයි පිළි මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ ඇසට රූපය දකිනකොට අපි හිතන්නේ මේ වර්තමානයේ පේන රූපය අපි මේ දකින්නේ කියලා. නමුත් වර්තමානයේ රූපයක් නැහැ කියන්නේ වර්තමානයේ රූපයක් තියෙනවා. ඒක ඇහැට කන්ටැක්ට් වෙනවා. ඒක තේරුම් ගන්නකොට ඒක නිරුද්ධ වෙනවා. ඒක තේරුම් ගන්නේ මනසෙන්. ඒක තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. ඒක තේරුම් ගන්නකොට ඒකට මුල් වෙච්ච ඇසක් රූපයක් චක්කු විඥානයක් මේ තුනම නිරුද්ධ වෙලා තියෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න ඒ මුල් ස්කන්ධ පංචකය තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්නේ දුක්ඛ සත්‍ය නිසිසේ අවබෝධ කර නොගත්තොත් මොකද වෙන්නේ? ඒ දුක්ඛ සත්‍යය නිසා බැඳිලා තියෙන අර දුකට අපි අලුම් කරනවා. මොකද දුක කියලා කියන්නේ අර ජරා මහලුවේ මරණ ආදී මෙන්න මේ ටික තමයි දුක කියලා කියන්නේ. එතකොට මේ ඇසට පේන රූපය දැන් නිරුද්ධ වෙච්ච එකක් කියලා නොදැක්කොත් මොකද වෙන්නේ? මේ රූපය තුල හිත බැස ගන්නවා. හිත බැසගත්තොත් මොකද වෙන්නේ? ඒ රූපේ වෙනස් වෙනකොට අපි සම්පූර්ණ දුක් ටික අපිට බාර ගන්න වෙනවා. ඒ රූපේ ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, වෙනස් වෙනකොට, විනාශ වෙනකොට, මරණයටපත් වෙනකොට ඒ දුක් ටික ඔක්කොම දැන් තමන්ගේ කරගෙන ඉන්නේ. එතකොට දුක්ඛ සත්‍ය කියන එක අහලා දැනගන්න කලේසී පිනතුණි. අන්න ඒ දුක්ඛ සත්‍ය තමන් වෙනුවෙන් ප්‍රඥාවෙන් දැකගන්න එක තමයි මේ ඔබට විස්තර කරන්නේ. එතකොට මේ වර්තමානයේ පේන ඇසෙන් පේන රූපෙන් නිදහස් වෙන නම් අපි මොකද කරන්න ඕන? අර දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නට ඕන. දුක්ඛ සත්‍ය අර විපාක මට්ටමේ තියෙන ස්කන්ධ පංචකය මුලින් ශනිකව හටගත්තු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය අපි පැහැදිලිවම දැනගත්තොත් මොකද වෙන්නේ? ඔව් අර දුක් ටික අපට එන්නේ නැහැ. අපි ඒක සමගි කරගන්නේ නැහැ. අපි දන්නවා මේ පේන එක දැන් පේන එක නෙවෙයි. මේ කලින් දැකපු එකයි දැන් මේ පේන්නේ. හැබැයි සිතේ වේගවත් බව නිසා දැන් පේන වගේ පේන්නේ. එතකොට දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය කියලා කියන්නේ දුකට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ මොකද්ද? සාමාන්‍ය කෙනෙක් හිතන් ඉන්නේ මේ බාහිර රූපයට තියෙන ආසාව කියලා. ලෝකේ සාමාන්‍ය මිනිස්සු හිතන් ඉන්නේ දුකට හේතුව තෘෂ්ණාව කියන්නේ බාහිර දේවල්ට තියෙන ආසාව කියලා. සාමාන්‍ය විතරක් නෙමෙයි. ආගමික ජීවිතයක් ගත කරන අන්‍යාගමික අයත් හිතන්නේ මේකයි. ඒ නිසා තමයි ආ දේපල දරුවන් ඥාතින්ගෙන් අයින් වෙනවා. තමන්ගේ ගිහි ජීවිතෙමත් අයින් වෙනවා. ඇඳුම් පැනඳුම් ටිකත් අයින් කරලා ගිහිල්ලා ඇතැම් විට යාළ වෘත්ති ධර්ම ආරක්ෂා කරනවා. ඇයි එහෙම කරන්නේ? යන කිතන් ඉන්නේ දුක් ටික ඉන්නේ බාහිරින් කියලා. ආසාව තියෙන්නේ බාහිරට කියලා හිතන් ඉන්නේ. පින්නතුනි ආසාව තියෙන්නේ බාහිර දෙයට නෙවෙයි. ආසා කරලා තියෙන මොකටද එහෙනම්? තමන්ගේම චිත්ත චෛතසික ටිකට මේ ආසා කරලා තියෙන්නේ. අපි ඇසෙන් දකින රූපය තමන්ගේ දරුව වෙන්න පුළුවන්, ඊඩම වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. අපි හිතන් ඉන්නේ අපි ඒකට ආසා කරන්නේ කියලා. ඒක පින්නතුනි මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන සංඥා වේදනා දෙක මන ආයතනෙන් අරගෙන අන්නේ මන ආයතනයත් සංඥා වේදනා දෙක නම් වූ ධර්මාලම්බනයත් මනෝ විඥානයත් මෙන්න මේ ටිකට අපි ආසා කරලා තියෙන මේ දෙක. අපි දරුවට ආසා කරනකොට දරුවා දන්නේවත් නැහැ. අපි ගෙදරට ආසා කරනකොට ගෙදර දන්නේවත් නැහැ. රූපේ සම්පූර්ණ නිරුද්ධ වෙච්ච ලෝකෙකට අපි මේ ආසා කරලා තියෙන මොකටද? අපේම සිත සහ සිතවිලිත් එක්ක තමන්ගේම චිත්ත චෛතසික ටිකත් එක්කම කරගෙන තියෙන්නේ. අපි අමනාප වෙලා තියෙන අමනාප වෙලා තියෙන කාත් එක්කද? අපේම සිත සහ සිතවිලිත් එක්ක. අපි ඊර්ෂ්‍යා කරා නම්, මාන්‍යක ඇති කරගත්තා නම්, ඒ ඔක්කොම කළ තියෙන කාත් එක්කද? තමන්ගේම චිත්ත චෛතසික ටිකත් එක්කම කරගෙන තියෙන්නේ. කරන්නේ දකින්න දේ ගැන තමන් තෘෂ්ණාව ඇති කරගන්න. තමන් දකින්න දේට තමයි අපි හිතන් ඉන්නේ ආසා කරන්නේ කියලා. හැබැයි ආසා කළේ තියෙන ඇත්තම තමන්ගේම සිතුවිලි වලට. ඇයි ඒකට හේතුව? අපි බාහිර දෙයක් හඳුනා ගන්නකොට රූපය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තියෙනවා. ඇස, කන, නාසය, දිව කියන කය කියන මේ පංච ඉන්ද්‍රිය අයිති වෙන්නේ රූපස්කන්ධයට. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ අරමුණු පහ අයිති වෙන්නේ රූපස්කන්ධයට. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ආයතන පහ රූපස්කන්ධයට. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන පහ අයිති වෙන්නේ රූපස්කන්ධයට. මේ රූපස්කන්ධයම පින්නතුනේ අපට වර්තමානයේදී තේරුම් ගන්න බෑ. අපට කවදාවත් රූපස්කන්ධයෙන් කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ න පංචහි විඥානේහි කේනකේ ධම්මා පටිවිදානාති. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. අඤ්ඤතර අබිනිමාත මත්තා මේකට අරමුණට ප්‍රතිපදින් විතරයි පංචේන්ද්‍රියන් වෙන්නේ. තේරුම් ගන්නේ මොකෙන්ද? තේරුම් ගන්නේ මනෝ විඥානය. මනෝ විඥානය තේරුම් ගන්න විතරක් නෙවෙයි. ඒ මනෝ විඥානය තේරුම් ගන්න අවස්ථාවේදී රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තියෙනවා. හැබැයි රූපයක් නැහැ කියන්නේ නැහැ. රූපයක් නැහැ කිව්වොත් ඒක විඥානවාදයට යනවා. බුදුදහම ස්කන්ධ පංචකයක් පනවනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙනවා. හැබැයි ඒ ස්කන්ධ පංචකයක් තියෙන්නේ අවිද්‍යාවෙන් රූපය මම කරගෙන ඉන්න කෙනාටම ස්කන්ධ පංචකයක් තියෙන්නේ. ඒක තේරුම් ගත්ත කෙනා හැම මොහොතම දන්නවා මේ වෙලාවේ රූපස්කන්ධය නිරුද්ධ වෙලා තියෙන කියලා. මොකද රූපස්කන්ධය කියලා කියන්නේ? ඇස නිරුද්ධ වෙලා, කන නිරුද්ධ වෙලා, නාසය, දිව, ශරීරය මේ පහම දැම්මෙන් නිරුද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ නිරුද්ධ වෙලා තියෙන අතරෙදිත් වේගෙන් අලුත් අලුත් අරමුණු ගන්නවා. ගන්න මොහොතේ අපිට ඒ තුල පිහිටලින්න බෑ. ඒක කන්ටැක්ට් වීම විතරයි වෙන්නේ. ඒක තේරුම් ගන්නකොට වේගෙන් එක අතීතයට ගිහිල්ලා තේරුම් ගන්නකොට නැවත අපි මනෝ විඤ්ඤාණයට ඇවිල්ලා. මේක තමයි යථාර්ථය. එතකොට අපි යමකට යමක් තේරුම් ගත්තා නම් තේරුම් ගත්තේ මනෝ විඤ්ඤාණය. යමකට ආසා කරා නම් ආසා කරෙත් මනෝ විඤ්ඤාණය. යමකට අමනාප වුණා නම් අමනාප වුණෙත් මනෝ විඤ්ඤාණය. තේරුම් ගන්නේ හැම වෙලාවෙම මනෝ විඤ්ඤාණයම. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් එයා දන්නවා අපි බාහිර දෙයට ඇත්තටම ආසා කරලා තියෙන්නේ. බාහිර දෙයක ආසා කරනවා කියලා හිතන්නේ අපි අවිද්‍යාවෙන්. විද්‍යාවෙන් බලනවා කියන්නේ අපි මේක තේරුම් ගන්නේ තමන්ගේම මනෝවිඤ්ඤාණය කියලා තේරුම් ගන්න එක. අන්න ඒක තේරුම් ගත්තොත් ඔහු මේ මනෝවිඤ්ඤාණයෙන් නිදහස් වෙනවා. ඇයි ඒ මනෝවිඤ්ඤාණයත් දිගටම තියෙන එකක් නෙවෙයි. මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. මෙන්න මේක තමයි දුක් නිරෝධය කියලා කියන්නේ. මේ දුක් නිරෝධය සඳහා තියෙන මාර්ගය මොකද්ද? ඒ තමයි ආරෂ්ඨාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව වායාම සති සමාධි කියන මෙන්න මේ අංගාට තමන්ගේ සමස්ත ජීවිතය වටපත් කරගන්න. මේ දුක් සත්‍ය තේරුම් ගත්තොත් ඔහු දුක් සත්‍ය පිරිසින් දැනගන්නවා. සමුදය සත්‍ය බැහැර කරනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා. මාර්ග සත්‍ය වඩනවා. මේ චතුරාර්ය සත්‍ය අපේ සමස්ත ජීවිතය බලපත් කරගන්න. මෙන්න මේකට තමයි කියන්නේ නිබ්බේධික ප්‍රඥාව කියලා. සුතවා නිබ්බේධික ප්‍රඥාව කියන්නේ මේකයි. කෙලෙස් තවන ප්‍රඥාවෙන් යුක්ත සුතවත් කෙනා කියන්නේ මෙන්න මේ කෙනාටයි. මෙන්න මේකට තමයි අපි ශ්‍රුතවත් භාවය ලබා ගන්නට ඕනේ. කණින් අසා දැන ගන්නවට මෙන්න මේක. මේකට තමයි බහුශ්‍රුත භාව කියන්නේ. මේකට තමයි බොහෝ ඇසෝපිරුත් ඇඟිලි භාව කියලා කියන්නේ. මෙන්න මේක අසා දැනගත්තට පස්සේ තමයි ආ ධර්ම දර කෙනෙක් වෙන්නේ. ධර්මයේ දරාගෙන ඉන්නේ. ඔහු ධර්මයත් එක්ක යන්නේ. ධර්මයේ ඔහුගේ ජීවිතේ කැඩපත බවටපත් වෙනවා. ඇයි ඒකට හේතුව? ඔහු ධර්මයෙන් පොඩ්ඩක්වත් බැහැර වෙන්නේ නැහැ. ඇයි ඒ? ධර්මයෙන් බැහැර වෙන්නේ වා කියලා කියන්නේ සතිමත් භවෙන් බැහැර වෙනවා කියන එක. සතිමත් භවෙන් බැහැර වෙනවා කියන්නේ දුක ස්පර්ශ කරනවා කියන එක. යම් කිසි වෙලාවක ආරසනික මාර්ගයෙන් බැහැර වුණොත් මොකද වෙන්නේ? තමන් ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. හරියට ශ්‍රද්ධාවටපත් වුණොත් ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. මොකන්ද බුදුහාමරගේ අවබෝධය කියලා කියන්නේ? මෙන්න මේ චතුරාර්ය සත්‍යය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් ඔහු විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ මේ අවබෝධයෙන්. රහතන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයන් දුක නිදහස්නේ මේකෙන්. මේන් බැහැරව වෙන කිසිම දෙකින් දුක නිදහසන්න බෑ. චතුරාර්ය සත්‍යයෙන් බැහැර වෙලා අපට දුක නිදහස් වෙන්න බෑ. මේ මාර්ගයේ ගියොත් විතරයි දුක නිදහසන පුළුවන්කම තියෙන්නේ. අපිට කොච්චර ඥාති මිත්‍රාදීන් හිටියත් කොයිතරම් ධනෙන් තිබුණත් අපි අවිද්‍යාවෙන් ඉන්නකම් අපි රූපය තුලේ අපි ඉන්නේ. රූපේ පිහිටලා ඉන්නේ. අනේ නිසයි දා අනාත්ම වෙන කිසිතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාත්ම වෙන කිසිතුමනි න රූපං උපාදිස්සාමි රූපය ඇසුරු නොකරන්නේ මි කියලා රූපය තෘෂ්ණාවෙන් ඇසුරු නොකරන්නේ මි කියලා හික්මෙන් න රූපනිස්සිතං විඥානං භවිස්සතිති රූපය ඇසුරු කරගෙන විඥානි නොපිහිටාවා කියලා ඔබ හික්මෙන්න නච්චක්කෝ උපාදිස්සාමි ඇස තෘෂ්ණාවෙන් ඇසුරු කරන්න එපා නච මේ චක්කෝ නිස්සිතං විඥානං භවිස්සතිති ඇස ඇසුරු කරගෙන මගේ විඥානේ නොපීඩාවා කියලා හික්මෙන්න. එතකොට ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සම්පස්සජ වේදනා ඊළඟට රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ කිසිම තැනක හිත බැස ගන්න දෙන්න එපා. බැසගත්තොත් මොකද වෙන්නේ? ඔව් බැසගත්තොත් බැසගත්තේ මොකද ජරා මරණ වලට ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එතකොට අපිට සතිමත් බව ආරස්ඨංග මාර්ගේ මොකටද ඕනේ? ඔව් ආරස්ඨංග මාර්ගේ ඕනේ මෙන්න මේ ඇස ආදී මේ තුල හිත බැස ගන්න නැති විදියට හිත ආරක්ෂා කරන ලස්සනට තියාගන්න. ඒකේ ප්‍රධානතම නිර්ණායකය තමයි සතිමත් බව කියන එක. සතිය. සතිතේ සන්නිවාරයේ මේ ටිකෙන් ඔක්කොම අපි නිවාරණය කරන්නේ නිරෝගී කරන්නේ මොකද්ද? සතිය. සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක. හැබැයි ඒ සම්මා සතිය තනි වෙච්ච එකක් නෙවෙයි, හොදකන වෙච්ච එකක් නෙවෙයි. ඒ සතිය මොහක අංගයක් වෙන්න ඕනද? ඒක ආරිෂ්ණික මාර්ගයේ ඒ අංගයක් වෙන්නට ඕන. ආරිෂ්ණික මාර්ගයේ අංගයක් වුණොත් තමයි ඒක සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදිහට දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ගේ ඥානං කියපු විදිහට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි දැක්මකින් යුක්ත කෙනාටයි සැබැලසම සම්මාසතිය පිටන්නේ. අන්නේ කෙනාගේ සතිමත් බව විස්තර කරන උදාහරණකින් කොහොමද උදාහරණකින් දේශනා කරන්නේ? එක්තරා පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ගිතෙල් ලික්විඩ් එකක් විදිහට තියෙන ගිතෙල් පුරවපු භාජනයක් අරගෙන හොඳට පිරලා තියෙන ඔහු ගිතෙල් භාජනයක් අරගෙන යනවා. යන්නේ කොහෙද? ඊටාම ආවේගශීලීව සන්තෝෂ වෙන ගීත කියන පිරිසක් මැදින් යන්නේ. විශාල ජනකායක් ඉන්න පිරිසක් මැදින් යන්නේ මේ කෙනා. යනකොට මෙයාට සිද්ධ වෙනවා ඊටාම පරිස්සමෙන් අර ගිතෙල් භාජනයක් තෙල් භාජනයක් අරගෙන යන්න. ඇයි එක තෙල් බිඳක් හරි ඉහිරුණොත් මෙයාට දඬුවමක් දෙන්න කඩුවක් අරගෙන කෙනෙක් පස්සෙන් එනවා. අර ලස්සන ස්වරූපී කාන්තාවන් ඉන්න වේදිකාවක රංගනය කරන ස්ථානයක බොහෝම අසංවරශීලී මිනිසුන් ඉන්න පිරිසක් මැද්දෙන් මේ තැනැත්තා මේ තෙල් භාජනයක් පිරිච්ච තෙල් භාජනයක් අරගෙන යනවා. එක තෙල් බිඳුවක් හරි බිම වැටුණොත් මොකද වෙන්නේ? අර කඩුව තියාගෙන ඉන්න කෙනා මෙයාගේ ඔව් බෙල්ලට ගසනවා. අන්න ඒ වගේ තමයි බුදුහාමර මේ උපමාය මොකද දේශනා කරන්නේ. ඔව් අපිත් ලෝකේ ජීවත් වෙන්න තියෙන අන්න ඒ වගේ අසංවර මිනිසුන් ඉන්න ලෝකයක. අන්න එවැනි මිනිසුන් ඉන්න ලෝකයක අපේ සංවරව ඉන්නකම් සතිමත් බව ඉන්නකම් අපට රැකවරණයක් තියෙනවා. යම්සි වෙලාවක අපට සතිමත් බව නැති වුණොත් මොකද වෙන්නේ? ඔව් මායාව විසින් අපට පහර දෙනවා. ජරා මරණ අපට ස්පර්ශ කරනවා. රූපේ තුල හිත බැස ගන්නවා. පින්නතුනි මෙන්න මෙතෙන්දී මේ සතිමත් බව කියන එක තමන්ගේ කල්යාණ මිත්‍රයෙක් වගේ අපේ ජීවිතේ ලැබෙන වටිනාම සම්පත මොකද්ද? සතිමත් බව සතර සතිපට්ඨානය තුල අපි උපරිම ලෙස හික්මනවා. සතිමත් බවෙන් මොහොතක් හරි තමන් බැහැරට යන්නේ. මොකද මෙයා වඩන්නේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා බලනවා. මේ ඇසින් රූපේ පේනකොටම රූපය දැස නෙමෙයි බලන්නේ. බලන්නේ මේ රූපය දකින්නට මුල් වෙච්ච අතීත අධ්‍යක්ෂින් දෙක දැන් නිරුද්ධ වෙලා තියෙන්නේ. දිත්තේ දිට්ඨමත්タン, සුතේ සුතමත්タン, මුදේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン. වර්තමානයට හිත තියනවා තිබ්බට වඩන්නේ මොකද්ද? නිරුද්ධ වෙච්ච අතීතේ. වර්තමානයට හිත තැබීම සතිපට්ඨානය. ඒක සම්මුති සත්‍ය තුල තියෙන්නේ. සතිපට්ඨාන භාවනාව මොකද්ද? දිට්ඨේ දිට්ඨමත්タン සුතේ සුතමත්タン. ඒ අතීතයේ නිරුද්වේෂක බලන එක මොකද්ද? ඒක විදර්ශනාව. ඒක සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨානය කියන්නේ වර්තමානයේ හිත තියාගන්න එක. මේ පේන රූපෙට හිත තියාගන්නවා තිබ්බට මේ පේන රූපෙට හිත තිබ්බත් ඒත් අපි අනිත්‍යයෙන් ඉන්නේ. ඇයි මේ නිරුද්වේෂ රූපයක් නාලන් ඉන්නේ? එතකොට යථාර්ථය මොකද්ද? යථාර්ථය තමයි මේ අල්ලන රූපයට මුල්ලේ කිස්කන්ධ පංචකේ දැන් නිරුද්ධ වෙලා තියෙන කෙනෙක් නෝනින් බලන එක. බලනකොට මොකද්ද වෙන්නේ? මේ ඉස්සරහා පේන ලෝකය නිරුද්ධ වෙති ලෝකයක්. ශුන්‍යතෝ ලෝකං අවික්කස්සු. සම්පූර්ණ මේ ශුන්‍ය වූ ලෝකයක් ලෙස ඔහු දකිනවා. අනිමිත්ත ශුන්‍යතා පණිත විදිහට ගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඒකමයි. අනිමිත්ත කියන්නේ අනිත්‍ය කියන එක. දුක්ඛ කියන එකයි ශුන්‍යත කියලා කියන්නේ. අනාත්ම කියන එකයි අපහිත කියලා කියන්නේ. අනාත්ම කියන්නේ කොහොමද? අනාත්ම කියන්නේ තමන්ට පාලනය කරන තමන්ගේ කන්ට්‍රෝල් එකෙන් තොරයි කියන එක. ඒ කියන්නේ දැන් මේ පේන ඇසට පේන රූපය මේක නිරුද්ධ වෙච්ච එකක්. මේක තමන් කැමති විදියට පාලනය කරන්න බෑ කියන එක. අපිට මේක යථාවසින් දකින්න විතරයි තියෙන්නේ. අපිට මේක පාලනය කරන්න බෑ. එතකොට මේක තමන්ගේ පාලනයෙන් තොර දෙයක් කියලා දැනගත්තොත් තමන් මේක පාලනය කරන්න නෙවෙයි යන්නේ, මේක පිරිසිදු දැනගන්න යන්නේ. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න යන්නේ. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න කරගන්න මොකද වෙන්නේ? මේ කනාත්ම දෙයක්, මේක තමන්ගේ out of control කියන එක දැනගත්තු ගමන්ම තමන් උපේක්ෂාටපත් වෙනවා. තමන් රියලයිස් කරනකොටම තමන් මේ තුල උපේක්ෂාටපත් වෙනවා. තමන් මැදහත් වෙනවා. ශරීරය තුල සියලුම දේවල් ඇත්තටම ශරීරය කියන එක අපි සම්මුති සත්‍ය තුල ඉඳගෙන මේ ශරීරය වෙනස් වෙනවා, මහලු වෙනවා, මේක දෙතිස් ගුණපයක්, මේක නවසීවතික, මේක චතුවවුත් භවතාන ධර්ම. නවසීවතික කියන්නේ මරණයට පත් වුණාට පස්සේ මේ ශරීරය වෙනස් වෙනවා ටිකෙන් ටික. උද්දමාදක විනීලක විපුපක ආදී අවස්ථා ගානකටපත් වෙනවා. මේක ඉදිමෙනවා, නිල්පාට වෙනවා, සැරව වැගිරෙන හැම කිල ඇටසැකිල්ලම් බවට පත් වීම දක්වා වූ අවස්ථා ටික තමයි නවසීවතික කියලා කියන්නේ. එතකොට මේ හැම දෙයක්ම අපි බලන්නේ පටිවි ආපෝතේජෝ ආයෝ සතර මහ භූත රූප බලනවා. මේ හැම දෙයකින්ම කරන්නේ අපි මේ ශරීරයට තියෙන ආසාවේ ඕලාරික බව නැති කරන්නයි මේක කරන්නේ. ඒව ප්‍රයිමරි ටෙක්නික්ස් විතරයි. නමුත් ප්‍රඥාවන්ත කෙනාට කොහොමද බලන්න තියෙන්නේ? සාමාන්‍ය කෙනාට බලන්න කියන්නේ ඉස්සරහා රූපේ වෙනස් වෙනවා, ඉස්සරහා රූපේ පිළිකුල් අසුබයි කියලා බලන්නයි කියන්නේ. හැබැයි ඒක ප්‍රාථමික ක්‍රමවේදයක් විතරයි. ප්‍රඥාව දිනු කරපු කෙනාට බලන්න කියන්නේ කොහොමද? මේ බලපු දේ දැන් නිරුද්ධ වෙලා තියෙනවා කියලා බලන්න තියෙන්නේ. මේ පේන රූපය දැන් මේ නිරුද්ධ වෙලා කියලා දැක්කොත් මොකද වෙන්නේ? ආයි මේකට පිළිගුණ සංඥා වඩන්නවත්, මෛත්‍රී සංඥා වඩන්නවත් දෙයක් ඉතුරු වෙලා නැහැ ඉස්සරහා. අපි රාත්‍රී කාලේ අහස බලනකොට තාරකාවට පේනවනේ. තාරකා කියලා කියන සමහර ගැලැක්සීස්. සමහර ගැලැක්සීස් විනාශ වෙලා අවුරුදු 100 ගණන් ගිහිල්ලා. තාමත් අපට පේනවා. පේන්නේ කොහමද? ඇයි පේන්නේ? ඒකෙන් ආලෝකය ඇවිල්ලා දැන් ආලෝක වර්ෂ 100 ගණනකට කලින් ආපු ආලෝකයක් දැන් මේ පේන්නේ. අපි මේ මොහොතේ බලන විට සමහර ග්‍රහලෝකයේ තිමිච්ච තැනවත් නැහැ. ඒව විනාශ වෙලා. එතකොට අපි දන්නවා නම් දැන් මේ මොහොතේ පේන මේ ගැලැක්සිය දැන් විනාශ වෙච්ච ගැලැක්සියක් මේ පේන්නේ කියලා අපට ඒකට ආසාවක් හට ගන්නවද? මේ ගැලැක්සිය තියන්න සලිවිදන් කරනවද? ඒ ගැන සියන කවුරුරි ගැහුවොත් එයාත් එක අමනාපද? ඇයි එහෙම වෙන්නේ? අපි දන්නව දැන් මේ ගැලැක්සිය තිබුණු තැනවත් නැහැ කියලා. ඒ ගැලැක්සිය කතාව තමයි ඔබට මේ මොහොතේ වෙන මගේ රූපයත් නේ. ඒ ගැලැක්සියයි මේ රූපය අතර වෙනසක් නැහැ. ඒ ගැලැක්සියයි මේ ඔබට ඇහෙන ශබ්දය අතර වෙනසක් නැහැ. ඇයි? ඔබ මේ වෙනාවේ මගේ රූපය හඳුනා ගන්නකොට ඔබ මුලින් දැකපු ඇසත් මේ රූපයත් දැන් නිරුද්ධ වෙලා තියෙනවා. ඔබ මේ ශබ්දය හඳුනා ගන්නකොට ඒට මුල් වෙච්ච මුලින් කණයි, සෝතයයි, සෝත විඥානයයි ශබ්දය ඔක්කොම නිරුද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඔබට මේ රූපය ගැන ආසාවක් හටගන්නවද? අමනාපයක් හටගන්නවද? විවේචන කරනවද? යමනාවක්වත් නැහැ. අපිට හිතෙන්නේ අර ඈත පේන ගැලැක්සිය ඈතයි. හා ගැලැක්සිය නම් විනාශ වෙලා තියෙන පුළුවන්. හැබැයි මේ පේන රූපය තාමත් ඒක කියලා හිතන්නේ. මේ රූපයක් පේන තැන නිරුද්ධ වෙච්ච රූපයක් මේ පේන්නේ. පින්නතුනි මෙන්න මේක තමයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝක දේශනා කරන්නේ. මේක දේශනා කළේ මේක අහපු අය තමයි පින්නතුනි ශ්‍රද්ධාවටපත් උනේ. ඔබ හිතනවාද බුදුරජාණන් වහන්සේගේ ළඟ මහාන වෙන්න ආවේ උන්වහන්සේගේ ඉරිදි බල දැකලා කියලා? උන්වහන්සේගේ යමක මා ප්‍රාතිහාරය මේ වගේ දේවල් දැකලාද මහාන උනේ? ඒව බුදුහන් උපයෝගී කරගත්ත මිනිසුන්ගේ මානෙ දුරු කරන්න. හැබැයි ඊටාම බද්දර යවුවනේ හිටිය තරුණයන් පැවිදි උනේ මෙන්න මේ අතරට ඇහුවට පස්සේ. මේ අපේ ජීවිතේ මේ මොකද කරන්නේ? ඇතැම් විට හෙට වෙනිදා විවාහ වෙන්න හිටිය අය, හෙට වෙනි දවසේ රජ ඔටුන්න ලබන හිටිය අය, හෙට වෙනි දවසේ මහා මාලිගාවක් හදලා විවෘත කරන්න ගෙවදෙන හිටිය අය, අද වෙනි දවසේ මොකද කළේ? අර ඔක්කොම දාලාවිලා මහනුණා. ඇයි මහනුනේ? මෙන්න මේ දේශනා කරන් පස්සේ. මේක බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. මේක ක්‍රියේෂන් එකක් නෙවෙයි, මේක ඩිස්කවරි එකක්. අපි බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ උන්වහන්සේ මේක සංවේච දෙයක් අනාවරණය කරගත්තු නිසා. මේක බුදුහරණිය පානි කරපු දෙයක් නෙවෙයි. මේක තමයි යථාර්ථය. මේ යථාර්ථය පැහැදිලි කරලා දෙන්නකොට ඒ කහපොය මොකද කිව්වේ? අභික්ඛන්තං භෝගෝතම, අභික්ඛන්තං භෝගෝතම, සේයතාපි භෝගෝතම, නික්කුජිතනවා උක්කුජ්ජෙය්‍ය, මෙහෙම කියලා කටිච්ඡන්නානා විවරෙය්‍ය, මූලහස්සවා මග්ගං ආචික්කෙය්‍ය, අන්ධකාරේ වාතේල පජ්ජෝතං කියලා කිව්වා. බුදුරජාන් වහන්සේ මට සතුටුයි සතුටුයි, මට අන්ධයෙක් වශයෙන් හිටිය කෙනාට ඇස් දෙක දුන්නා වගේ, අන්ධකාරයේ හිටිය කෙනාට ආලෝකයක් දුන්නා වගේ බුදුරජාණන් වහන්සේ අද පටන් මම ඔබ වහන්සේගේ ශ්‍රාවකිය කොට සලකන්න කියලා බුදුරජාණන් වහන්සේගේ දෙපා සිඹගෙන වැඳ. එතෙන් පටන් තෙරුවන් සරණ ගියා. සමහර අය මේක අහලා ඉවරනකොටම කිව්වා බුදුහාමේ මම මහාන කරන්න කියලා. පින්නතුනි මෙච්චරයි අපේ දුක නිදහස් වෙන තියෙන්නේ. අපි අනිත් හැමදේම යුතුයකම් හැටියට කරනවා. අපට වගකීම් වලින් එක්පාර නිදහස් වෙන්න බෑ. අපට සාමි භාර්යාවන් විදියට ඔබ දරුවන් යුතුකම්, අම්මා තාත්තා යුතුකම් ඔබ කරන්නට ඕන. හැබැයි ඒක නෙවෙයි ඔබේ ජීවිතය අවසාන නිස්සාර වෙන්නට ඕන. ඔබේ ජීවිතයේ සැබෑ පරමාර්ථය මේ අතිශය දුර්ලභ වූ සම්බුද්ධ උත්පාද කාලයක මෙන්න මේ ලබන අගනා මුණු මිනිකට වගේ තියෙන මෙන්න මේ සුරතවත් භාගෙන් ලබන බහසුත භාගය. මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම. අන්නේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත කෙනා නේව අත්තව්‍යා බාධාය පිචින්තේති. ඔව් තමන් දැවීම සඳහා දැවෙන විදියට හිතන්නේ නැහැ. අපට පාඩු වෙන විදියට හිතන්නේ නැහැ. අපට අවශ්‍යයක් වෙන විදියට හිතන්නේ නැහැ. නිතරම කුසලයේ පැත්තයි හිතන්නේ. නේව පරාවයා බාධාය පිචින්තේති. අනිත් කෙනට හානියක් කරන්න හිතන්නේ නැහැ. ඒ වගේම තමන්ට අනුන්ට හානියක් වෙන පිණිස හිතන්නේ නැහැ. නිතරම කරන්නේ හැමදේම තමන්ට අනුන්ට යහපත වෙන දෙයක්මයි තනත්තා කරන්නේ. අන්න ඒක නැත්තර තමයි කියන්නේ පඬිතෝ මහා පඤ්ඤෝ කියලා. නුවණැති මහා ප්‍රඥාවන්ත කෙනා කියලා කියන්නේ මෙන්න මේ ගමන් මඟ ගමන් කරන කෙනා. පින්නතුනි මේ බහුසුත සූත්‍රයේ හේ සාරාංශය මේක. ඒ නිසා අපි මේ ලෝකේ රැගෙන යන අපේ හිත අප ලබන දැනුම තමයි මේ ධර්මයේ පිළිබඳව තියෙන බහුසුත භාවය. අපට තියෙන නිබ්බේධික ප්‍රඥාව තමයි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න එක. ඒ තේරුම් ගත්ත කෙනා ඔහුටත් ලෝකයටත් අවඩක් නොවන විදියට, අයහපතක් නොවන විදියට ඒක නැත්තා සිතන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ සූත්‍රයේ සාරාංශය මේක. අපිට ලැබෙන තින කාලය අනුව මේ කරුණ ටික අපි පැහැදිලි කළේ. පිනුතුන විශේෂයෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් ඒකට අපි අවස්ථාව ලබා දෙනවා. ඇත්තම ශනික මරණය කියන්නේ මේක ශනික මරණය කියන්නේ මේ අනිත්‍යතාවය. සම්මුති මරණය කියන්නේ අපි අවුරුදු 50කට ජීවත් වෙලා මැරීමනේ මරණයටපත් වීමනේ. ශනික මරණය කියන්නේ චක්කු අනිච්ඡං, රූපං අනිච්ඡං, චක්කු විඤ්ඤාණ අනිත්‍ය කියලා බලියමු. ඒ මොකද මේ ඇස අහුත්වා සම්මුතං හුත්වාන වෙයිසති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්න. මේ කන හැම වෙලාවෙම හේතු නිසා හට ගන්නවා, හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා. රූපයත් එහෙමයි. රූපය අපිට පේන මේ පේන රූපයේ දිගට තියේ කියලා. නමුත් දිගට පේන රූපයක් නෙමෙයි මේ තියෙන්නේ. හැම මොහොතෙම හිත මුල් වෙන මේක හට ගන්නවා. හැම මොහොතෙම ඒ ආයතනට අනුව වෙනස් වෙන මේක. සිත මුල් වෙලා සිතට සාපේක්ෂව තමයි මේ රූපේ නිර්මාණය වෙලා තියෙන්නේ. සිත වෙනස් වෙනකොටම මේ රූපයත් වෙනස් වෙනවා. නමුත් අපට පේන්නේ දිගටම මේ රූපය තියෙයි කියලා. එතකොට ඇස මේ මොහොතේ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා. ඒ වගේම රූපයත් ඒ ඇසට සාපේක්ෂව හටගෙන නිරුද්ධ වෙනවා. චක්කු විඥානයත් නිරුද්ධ වෙනවා. චක්කු සංපස්සයත් නිරුද්ධ වෙනවා. චක්කු සංපස්සජා වේදනාවත් නිරුද්ධ වෙනවා. රූප සංඥාවත් රූප සංචේතනවත් කියන කෙටියෙන් ගත්තොත් මේ ස්කන්ධ පංචකයක්ම හටගන්නේ හැම වෙලාවෙම. ඇසෙන් රූපයන් දකින වෙලාවේදී ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා. කනට ශබ්දයක් අහන වෙලාවේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා. නාසයට ගඳ සුවඳක් දැනෙන ඒ හැම වෙලාවෙම වෙන්නේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්තම ශනික මරණය කියලා කියන්නේ. හැබැයි ඒ ශනික මරණයේ නිරෝධය නොදකින අපි මොකද වෙන්නේ? අපි ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට ගන්නවා. එතකොට අපේ ලෝකයට එක නිරුද්ධ වෙලා නැහැ. අපි තාමත් ඒ දේ තියෙන දෙයක් හැටියටයි ගන්නෙ. මෙතන සරල උදාහරණයක් ගන්න. දැන් අපි කණ්ණාඩියක් ළඟට යනවා. යන්නේ බලු පැටියෙකුත් එක්ක. අපි කණ්ණාඩිය ළඟට යනකොට මුහුණ බලන්නේ මිරර් එකක් ළඟට යනකොට අපි හිතනවාද අපි යන්න කලින් රූපය හිටියයි කියලා? නෑනේ, අපි දන්නවා ගිය ගමම තමයි රූපේ නිර්මාණය වුනේ කියලා. හැබැයි එතෙන්ට අපු බලපැටියකුත් වඩාගෙන යනකොට බලපැටිය මොකද හිතන්නේ? බලපැටිය හිතන්නේ අය යන්න කලින් කවුරු හරි අතන බල්ලෙක්ෙක් හිටියයි කියලානේ. ඇතුලේ ඉන්නවා කියලා. ඊට පස්සේ අපි බලපැටියත් එක්ක පැත්තකට යනවා. ගිහිල්ලා අපි යනවා, අපි දන්නවා අයින් වෙනකොට මේක නිරුද්ධ වෙනවා කියලා. ආයෙත් බලපැටියත් එක්ක අතෙන්ට යනවා. බලපැටිය මොකද හිතන් ඉන්නේ? ඕවාන කලින් රූපයේ තිබුණේක තාමත් මේනකලුත් තිබ්බ කියලා. එතකොට අපි කවුරුවත් කණ්ණාඩිය ළඟද රැවටෙන්නේ නැහැ. හැබැයි කණ්ණාඩිය ළඟ නොරැවටුණාට මොකද වෙන්නේ? අනිත් හැම තැනදීම රැවටෙනවා. දැන් ඔබ ගෙදර උදේ එනකොට කණ්ණාඩියෙන් ඈත් වුණා වගේ. ඉතුරු නැතුව මේ රූපේ නිරුද්ධ වෙලා තියෙන්නේ. ඔබ අය හවසට ගෙදර යනකොට හිතන්නේ මොකද්ද? ඕව අර බලු පැටියා කණ්ණාඩිය ගැන හිතපු දෙයම ඔබත් හිතන්නේ. උදේ වෙනකොට ආපු දරුවා ගෙදර ගේට්ටුව එහෙම ඔබ යනකන් තිබ්බයි කියලා ඔබ හිතන්නේ. ඔව්, වෙනස් වෙනවා කියන්නේ ඇත්තෙම බාහිර වෙනස් වීම තේරුම් ගන්න පුළුවන් ඇත්තෙම. වෙනස් වීම කියලා කියන්නේ බාහිරයක වෙනස් වෙමින් තියෙන එකම නෙවෙයි ඇත්තෙම. බාහිරයක වෙනස් වෙමින් තියෙනවා කියන එක උත්පාද නිරෝධය. ඒක විද්‍යාඥයන්ට තේරුම් ගන්න පුළුවන්. ඇටම් එක බෙදලා මේක වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක අමාරු නෑ. ඒක නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකද බාහිර රූපේ වෙනස් වෙමින් තියෙනයිල කිව්වනම් අර බලු පැටිය හිතනවා ආ එතන බලු පැටියෙක් හිටියා, මං එනකන් එයා වෙනස් වෙමින් තිබ්බා. බලු පැටිය හිතන්නේ එහෙමයි. මම යන්න කලින් බලු පැටියෙක් එතන හිටියා, කවුරු හරි වඩාගෙන හිටියා, මම ඒක දැක්කා, මම ආවත් බලු පැටියයි වඩාගෙන ඉන්න කෙනා ඉන්නවා, ඒක වෙනස් වෙමින් තියෙනවා කියලා. දැන් විද්‍යාඥයොත් කියන්නේ එහෙමයි. ඇටම් එකක් කියලා දෙයක් ස්ථිර දෙයක් තියෙන මේක වෙනස් වෙමින් තියෙනවා. ඒකයි අර බලු පැටි හිතන එක අතර වෙනසක් නැහැ. නමුත් බුදුහාඳුරණ අවරණය කරේ මොකද්ද? උත්පාද නිරෝධය නෙවෙයි අනුත්පාද නිරෝධය. මෙන්න මේක තමයි පැහැදිලිවම වෙනස හඳුනාගන්න තියෙන ස්ථානය. මොකද්ද වෙනස? අර මුලින් දැකපු එක ඒ මොහොතේ හේතු නිසා හටගෙන නිරුද්ධ වුණා. ආයෙක නිර්මාණය වෙන්නේ අලුතෙන්ම තව හේතු දෙකකින් නිර්මාණය වෙයි. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ අනාවරණය කළේ. බාහිර රූපයේ කැඩෙනව විදින වෙනස් වෙනවා කියන එක උත්පාද නිරෝධය. හටගත්තු දෙයක නිරෝධය. අවිද්‍යාවෙන් අරගෙන ඒක වෙනස් වෙනවා කියලා හිතන එක. හරියට කණ්ණාඩියක් ළඟට යනකොට අපි හිතනවා මේ නැත්නම් කවුරු හරි ඉන්නවා. අනේ මෙයා ඊයේ ඉඳලා හිටියේ දැන් මෙයා ටිකක් වෙනස් වෙලා හවස වෙනකොට තවත් වෙනස් වෙනවා කියලා හිතලා පැත්තකට යනවා. අපි ඒ හිතනවා හරියට තාම කණ්ණාඩි ඉනවා වෙනස් වෙමින් ඉන්නවා තවත් අවුරුදු 10කින් යන මැරෙනවා. තව අවුරුදු දෙකක් ඊටත් අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ යා පොළොට පස් වෙනවා. අපි එහෙම හිතලා පැත්තකට වෙනවා. ඒක තමයි විද්‍යාඥයෝත් ලැබ් වල ඇටන් එක බෙද බෙද බලන්නේ ඒක. ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගෙන් පහල වෙන්න ඕනේ. ඒ තේරුම් ගන්න එකයි අර අසරණ බලුපැටිය තේරුම් ගත්ත එකේ වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තේ මොකද්ද? අනවරණය කරේ මොකද්ද? අර කණ්ණාඩි ළඟට යනකොට හේතු දෙක එහෙම වති හටගෙන එතනම නිරුද්ධුණා වගේ අපෙන් ඇසට රූපයක් බලන වෙලාවේදී එකපාර එක ලෙන්ස් එක එකපාරේ වදින. ඉස්සරහ කැමරාවට ෆිල්ම් රෝල් දාලා අපි පින්තූර ගත්තනේ. ගන්නකොට එක පින්තූරයක් එකවරක් විතරේ වදින්නේ. ආයි කවදාවත් ඒකේ ආයි ඒ නෙගටිව් එකෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ වගේම තමයි හැම මොහොතෙම මේ නෙගටිව් දමදම අපි මේ ඉන්ද්‍රිය වලින් මේ අරමුණු ගන්නවා. එක නෙගටිව් එකකින් එකපාරක් ප්‍රයෝජන ගත්තට පස්සේ ඊළඟ පාර ප්‍රයෝජන ගන්න බෑ. ඒ නෙගටිව් වගේ තමයි ඇසත් නෙගටිව් එක කන නාසයේ ටිකත් එහෙමයි. ඇසට සම්බන්ධ නම් ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සංස්කාර වේදනා රූප සංඥා රූප සංචේතන මේ ඔක්කොම ස්කන්ධ පංචකයම එක කැමරා ෂොට් එකක් ගන්නවා වගේ. හැබැයි ඒක නිරුද්ධ වෙන්නේ නිකන් නෙවෙයි. ඊළඟ මොහොතේ හේතු ටිකට යම් කිසි දෙයක් ඒකෙන් බලපෑමක් වෙනවා. ඒ ඇස නිරුද්ධ වුණාට ඒ ඇස අරබය හට ගන්නා වූ සංඥා වේදනා දෙක ඊළඟ මනසට මානසික අධ්‍යක්ීම ලබනට උපකාරයක් වෙනවා. හැබැයි ඒක එහෙම මුල් අධ්‍යක්ීම එහෙම අතෙන් දෙනව නෙවෙයි. ඒ දෙක අරබය ඊළඟට නව අධ්‍යක්ීමකට ඒක උපකාර වෙනවා. හැබැයි උපකාර වෙනකොට අර මුල් දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. මේ ලබන අධ්‍යක්ීමත් මේ මොහොතේ හටගෙන මේ මනෝවිඤ්ඤාණයත් දිගට තියෙන්නේ ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින කෙනා මේ බාහිර ලෝකයේ කිසිම දෙයක් ගැන න අභිනන්දති සතුටු වෙන්නේ නැහැ. න අභිවදති ඒකේ ಗುಣ කියන්නේ නැහැ. න අජ්ජෝසයිතිටති ඔහුගේ හිත කිසිම දෙයක බැස ගන්නෑ. ඈත ආකාශයේ පේන තාරකාව මේට අවුරුදු 100කට කලින් විනාශ වෙලා කියලා ඔබ දන්නවනම් ඔබ ඒ ගැන විවේචන කරනවද? හොඳ නරක කියනවද? ඔබට කියන්නේ මොකුත් දෙයක් නෑ. ඔබ එකම දෙයට අපත් වෙන්නේ ඔබ උපේක්ෂාවෙන් දෙන අඩවන් කරගෙන ඔබ පැත්තකට යන විතරයි කරන්නේ. හැබැයි ඔබට ඒක ලස්සන බලන්න පුළුවන්. ඕනනම් පින්තූරයක් ගහ ගන්න පුළුවන්. ඒ පින්තූරය ගෙදර ගෙනල්ලා තියා ගන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා සම්පූර්ණ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේලා මේ ලෝකේ ලස්සන දැක්කා. ගංගාව ලස්සනයි කියලා කිව්වා. කුරුල්ලන්ගේ නාදය ලස්සනයි කියලා කිව්වා. ගහ කොළවල ලස්සන කිව්වා. හැබැයි අපි කියන විදිහට නෙවෙයි උන්වහන්සේලා කිව්වේ. උන්වහන්සේලා ඒක නිරුද්ධ වෙච්ච දෙයක් බව දැනගෙන තමයි විස්තර කළේ. අපි කොහොමද? අපි ඒක තාම තියෙන දෙයක් හැටියට අපි විස්තර කරන්නේ. අපි දුම්හිඳ දියැල්ල, දියලුම දියැල්ල බලලා අපි ආවනම් අපි ලස්සනයි කියලා කියනවා. කියන්නේ අර දියල්ල තාම මේ විදියට වැగిරෙනවා කියලා බල බල අපි කියන්නේ. නමුත් ඇත්තටම දැන් මේ මොහොතේ තියෙන බාර දැකපු දියල්ලද? ඒක පහරට ගලා ගිහලා දැන් මොහොතට ගිහිල්ලා. අන්න ඒ වගේම තමයි. අපි මේ ලස්සනයි හොඳයි නරකයි ආදී වශයෙන් මේ කරන සම්පූර්ණ ලෝකය මේ රූපයේ සම්පූර්ණ නිරුද්ධ වෙච්ච ලෝකෙක රූපස්කන්ධයේ සම්පූර්ණ නිරුද්ධ වෙච්ච ලෝකෙක විපාක මට්ටමේ ස්කන්ධ පංචකයෙන් නිරුද්ධ වෙච්ච ලෝකෙක අපි මේ මොකද කරන්නේ? අපි කරන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපය අවිද්‍යාවෙන් අරගෙන ගත්ත ගම මොකද වෙන්නේ? අවිද්‍යාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං විඥාන පත්‍යා නාම රූපම් මෙන්න පරිසම්පාද සර්කලෙකින් දැන් මේ අවසන් වෙන්නේ කොහෙන්ද? ඕ ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව. ඔබ මේ මොහොතේ දකින රූපය ඇල්පෙනෙත් එක දෙයක්වත් මේ බාහිර තියෙන දෙයක් කියලා ඔබ දැක්කොතින් ඔබ ඒ ඇල්පෙනෙත් ගන්න විදිහටම තමයි ඔබ දරුවා, ගෙදර, ඔබේ ශරීරය මේ සියලක්ම ගන්නෙ. ඒ විතරක් නෙවෙයි ඔබ ඒ ගන්න දෙයම තමයි ඔබට රැඳ සිහිනුත් වෙන්නේ. රැඳ සිහිනෙන් පේනකොට අපි ඒ සිහින ඇත්ත කරගෙන ඉන්නේ. ඒ රූපය ඇත්ත දෙයක් හැටියට හිතන්නේ. ඒ පේන රූපය වගේම දෙයක් තමයි පිනතුනි. මරණාසන්න මොහොතේ ඔබේ මානසික රූපයක් පේනවා. ඔබ දානයක් දීපු දෙයක් වෙන්න පුළුවන්. පුරුවන්ලි සෑයට කරපු වන්දනාවක් වෙන්න පුළුවන්. ඔබට යම්කිසි දෙයක් පේනවා. ඒ පේන රූපයේ කොයි වගේ දෙයක්ද ඔබට පේන්නේ? ඇති මේ මොහොතේ තියෙන දෙයක් විතර පේන්නේ. ඇත්තට මේ පේන විට ඔබ වර්තමාන රූපෙද දකින්නේ? ඔබ දකින්නේ ඒ Nirodha Vacca රූපයේ පිළිබඳ ඔබේම සිතුවිලි ටිකක්. ඔබ රූපය ඇති දෙයක් හැටියට ගන්නවා. ඊට අනුරූපව ඔබ නැවත භවයක ඉපදෙනවා. පින්නතනේ මරණාසන්න දේම තමයි මේ මොහොතේ අපිට වෙන්නේ මේ තියෙන්නේ. අපි භවයේ තුල ඉඳගෙන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මේ චක්‍රය තුලද ඉන්නේ. චක්‍රයෙන් ටික ටික හරි අයින් වෙන්නද බලන්නේ කියන එක ගැන ඔබම තේරුම් ගන්න. මේ අවබෝධය ඔබට තියෙනවා නම් ඔබ චුට්ට චුට්ට හරි බලන්නේ මෙන්න මේ සර්කල් එකෙන් පොඩ පොඩ හරි ඈත් වෙන. ඈත් වුණු තරමට ඔබ ඈත් වෙන්නේ මොකින්ද? ඈත් වෙන ජරා මරණ ආදීන් ඈත් වෙන. මේ සර්කල් එකේ ඉන්න මේ කෙන ජරා මරණත් එක්කයි ඉන්නේ, මාරියත් එක්කයි ඉන්නේ. මේ සර්කල් එකෙන් අයින් වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟට අපි ටිකෙන් ටික යනවා කියන එක. බුදුරජාණන් වහන්සේගේ සේවනට අපි ටිකෙන් ටික ගමන් කරනවා කියන එකයි මේ ධර්මයේ සුතමේ ඥානෙන් තේරුම් අරගෙන චින්තාමේ ඥානෙන් නිතර නිතර හිතමින් භාවනාමේ ඥානෙ විදිහට සතිපට්ඨානය තුළ වාසය කිරීම. මේ සතිපට්ඨානය තමයි අපිට තියෙන ලොකුම රැකවරණ බවට පත් වෙන්නේ. ප්‍රසන්නතාව. හොඳයි, පින්වත්නි අපි මේ වැඩසටහන ඊළඟ කොටසට ඊට පස්සේ සම්බන්ධ වෙනට බලාපොරොත්තු වෙන්නේ. අද උදෑසන ධර්මදේශනාවත් ධර්මදේශනාවට අනතුරුව තියෙන බාන වැඩසටහනටත් අපි සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ටික වේලාවක් අපිට ගුරු පුරුදු භාවනා කමඨාන කීපයක අපි දැනට බලාපොරොත්තු වෙන්නේ. Dear friends in Dhamma, first of all we are listening to Buddha's message, what the Buddha taught. Now we are going to practice some meditation technique. Especially we are going to practice several meditation techniques according to the time. And according to Buddhism, meditation can be divided into two. One of them is Samatha meditation or concentration meditation. And the second one is the insight meditation or vipassana bhavana. The purpose of practicing samatha bhavana or tranquility meditation is to focus our mind in the present moment with a positive intention. And also when mind gains concentration, we reflect on impermanence, which is the reality, arising and ceasing of five aggregates. Pinnatuni me velavedi api භාවනා කමඨාන් කිහිපයක් පුහුණු කරන්නට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම බුද්ධානුස්සති භාවනා අපි ටික වෙලාවක් කඩමු. බුදුරජාණන් වහන්සේ අනුවගේ සිහිය. ඊළඟට අපි මෛත්‍රී භාවනා ටිකක් පුහුණු කරලා අපිට වෙලාව තියෙන හැටියට අපි මරණානුස්සතිය, අසුභ භාවනාව, ඒ වගේම ආනාපානසතිය ආදී භාවනා කමඨාන් කිහිපයක් හරි ටිකෙන් ටික පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අපි ඇත්තටම අපට අපි ආදරේ නම් අපි අපේ සිතට අපි සලකන්නට ඕන. අපි සිතට සැලකුවොත් තමයි ඇත්තටම අපි අපට සැලකුවා වෙන්නේ. අපේ ශරීරයට අපි කොච්චර සලකලාද මේ ජීවිතේ? කොච්චරනම් කැමතිලැද්ද? කොච්චරනම් පිරිසිදු කළැද්ද? කොයිතරනම් කොණ්ඩේ පීරලැද්දනේ? බලන්න එහෙම සලකපු ශරීරය අපට සලකනවද? කෑම දුන්නා කියලා බලන්න එක දවසක් කෑම නොදී හිටියොත් මොකද වෙන්නේ? අනේ මේ අවුරුදු 60ක්ම කෑම දුන්නානේ එක දවසක් ඔයා කෑම නොගෙන ඉන්න කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඔව් අපට අර කෑම දුන්නු එකෙන් ඒක මේකට රීප්ලේස් කරන්න බෑ. අනිත් හැම දෙයක්ම එහෙමයි පින්නතුනේ අප ජීවිත කාලයෙම හැමදාම මේ ශරීරයේ දවසට එක වතාවක් හරි අපි පිරිසුදු කරලා තියෙනවා. එක දවසක් අපිට මේ ශරීරය පිරිසුදු කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපිටම අපි වේපා වෙනවනේ. ඒ තරම් ස්වභාවයක් තමයි මේ අපි අසුරු කරන්නේ. ඉතින් මේ බාහිර දෙවට සලකන සැලකිල්ල පින්නතුනේ වගේ තමයි. අපේ ගේ දොර ඉඩකඩම් වලට සලකනවා. අපේ දරුවන්ට අපි සලකනවා. ඉතින් ඒව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපේ ශරීරයට සලකලත් මෙහෙමනම් අපේ දරුවන්ට ඉඩකඩම් වලට ඥාතින්ද කරන සැලකිලි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක කොහොමත් පිටස්සරයි. අපිට මේකේ නැයිතුව තියෙන ශරීරයට සලකපු අපිටත් මෙහෙමුණා නම් බාහිර දේ ගැන ස්වභාවය ඊටත් වඩා එහාට යනවා. අනේ නිසා පින්නතුනි ඒ දෙවලුත් අපට ඕන, මේ ශරීරයත් අපට තියෙන්නට ඕන. ආහාර පාන ආදිය දෙන මේ ශරීරය පෝෂණය කරන්න කියන එක බුදුදහමේ අවධාරණය කළා තියෙනවා. නමුත් පින්නතුනි ඒක කරන අතරේදී අපි දක්ෂ වෙන්නට ඕන අපේ හිත ලස්සනට තියාගන්න. අනේ හිත ලස්සනට තියාගත්තු පමණට ඇත්තටම අපේ ජීවිතයේ සැපය ලැබෙන. අනේ සතමේ කෙන චිත්තං දන්තං සුඛවහන් කියලා දමණය කරගත් සිත සැපගෙන දෙනවා කියන එක. පිරිසුදු කරගත් සිත තමන්ට සැපයගෙන දෙනවා කියන කාරණය. ඉතින් අන්නේ හිත පිරිසුදු කරන ක්‍රම අතරින් ප්‍රධානතම ක්‍රමවේද දෙකක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සමත සහ විපස්සනා කියන භාවනා දෙක. සමත භාවනාවෙන් කරන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ දුරු වෙන ආකාරයට සිත එක කුසල අරමුණක සමාධිමත් කිරීම. පංච නීවරණ දුරු කරන විදිහට කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේව තමයි අපේ හිතේ ලස්සන නැති කරන, හිතේ සතුට නැති කරන නීවරණ ධර්ම. මෙන්න මේ නීවරණ වලින් හිත පිරිසුදු කරගන්න එකයි සමත භාවනාවෙන් කරන්නේ. විපස්සනා භාවනා කියන්නේ මොකද්ද? විපස්සනා භාවනා කියන්නේ අවිද්‍යා නීවරණයෙන් හිත මුදවා ගන්න එක. නීවරණ හයක් තියෙනවා. පංච නීවරණ යටපත් කිරීම, විස්කම්බන වශයෙන් යටපත් කිරීම තමයි සමත භාවනාවෙන් කරන්නේ. විදර්ශනා භාවනා කරන්නේ මොකද්ද? සමුච්ඡේද වශයෙන්ම අවිද්‍යාවත් එක්කම මේ කෙලෙස් දුරු කරන ක්‍රමයයි විදර්ශනා භාවනාවෙන් කරන්නේ. එතකොට අපි මේ මොනවා කරත් අපි දැනගන්නට ඕන සමත භාවනාවක් අපි කළත් ඒකේ අවසානයේ සම්මා සමාධිය. සම්මා සමාධිය නෙවෙයි බුදුදහමේ අවසානය. සමාධිය නෙවෙයි, ප්‍රඥාව. ප්‍රඥාව ලබාගෙන විමුක්ති නිමුක්ති ඥානයට පත් වීම තමයි අවසාන ඉලක්කය. එතන අන්න යන ගමනේදී අපට සමත භාවනාව ලොකු උපකාරයක් වෙනවා. එක කුසල අරමුණක බොහෝ වේලාවක් අපේ හිත තියාගෙන දක්ෂනෝතින් ඒක තමයි සැබෑම දක්ෂතාවය කියලා කියන්නේ. අපේ අධ්‍යාපන සුදුසුකම්වත් තමන් කොච්චර ධනෙ උපයලා තියනවද කියලාවත් අපේ දරුවන් ඥාතීන් කොච්චර ඉගෙනගෙන තියනවද කියලාවත් අපේ ගෙදරේ වටිනාකම බැංකු පොතේ තියෙන මිලේ මුදලේ වටිනාකම නෙවෙයි ඇත්තටම අපේ ජීවිතේ වටිනාකම කියලා කියන්නේ. අපේ ජීවිතේ වටිනාකම කියලා කියන්නේ අපේ සතුට කොච්චර තියනවද කියන එක. ඒ සතුට තීරණය වන්නේ කොච්චර ලෝභ දේශ මොහ වලින් අපේ සිත මුදවාගත්තද කියන කාරණය. ඒ ලෝභ දේශ මොහ කියන ත්‍රිවිධ අකුසල මූලයන් යටපත් කර ගැනීම තීරණය වන්නේ. ඒ ප්‍රමාණය තීරණය කරන සාධකය තමයි කොයිතරම් දුරට අපි සමත විදර්ශනා භාවනාවල යෙදෙනවාද කියන කාරණය. දවසට කොච්චර වෙලාවක් තමයි සමත භාවනා කරනවද විදර්ශනා භාවනා කරනවද? වෙනත් විදිහකින් කියනවා නම් තමයි කොච්චර මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්නවද කියන එක. තමන් මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්නකන් තමන්ට බාහිර අය විසින් කන්ට්‍රෝල් කරන්න බෑ තමයි. මයින්ඩ්ෆුල්නස් එකෙන් පොඩ්ඩක් හරි යන් වෙච්ච ගමන්ම අපි අනිත් අයගේ ග්‍රහණයට ලක් වෙනවා, පාණ්ඩ ලක් වෙනවා. ඒ නිසා අපේ පාලනය අපේ මතට ගන්න එක තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ, සතිමත් බව කියලා කියන්නේ. ඒ සඳහා හේතු වන ප්‍රධාන කමඨහන් දෙක තමයි සමත විදර්ශනා භාවනා ක්‍රම දෙක කියලා කියන්නේ. එනිසා අපි මේ වෙලාවේදී මුලින් අපි බුද්ධානුස්සති භාවනා වඩමු. First of all, we are going to practice බුද්ධානුස්සති භාවනා, the contemplation of the Buddha. Contemplating on the qualities of the Buddha is one of the meditation techniques that helps us to purify our mind. It helps us to concentrate our mind in the present moment. The Buddha is the person who developed his mind to the maximum level with great compassion and wisdom. We think his noble qualities one by one. All the qualities of the Buddha can be summarized into 9 in the formula of Itipiso Bhagava. We can see the qualities of the Buddha. At this moment, as a meditation technique, we contemplate the Buddha's noble qualities one by one. By practicing this meditation technique, we concentrate our mind in the present moment, and also when mind gains concentration, we reflect on impermanence, which is the reality of our life, the entire world. Okay, dear friends in Dhamma, please get ready for the meditation. Now we are going to practice Buddha Anusati Bhavana, or the contemplation of the Buddha's noble qualities. Okay, relax your body, please. And keep your right hand on the left hand. Straighten your body. Be aware of your body posture from your legs to head and from your head to legs. Now please keep your attention around the nose or upper lip. Now I keep my attention in the present moment. And also now I am going to practice Buddha Anusati Bhavana, the recollection of the noble qualities of the Blessed One. The Buddha is in front of me. I imagine Buddha's very beautiful picture or statue. The Buddha is the person who developed his mind to the maximum level with great compassion and wisdom. I think about his noble qualities. Itipiso Bhagava Araham. Such indeed the exalted one, worthy Araham, worthy Araham, Araham, Araham. සම්මා සම්බුද්ධෝ supremely enlightened. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ supremely enlightened. Vinyā charana sampanno, endowed with knowledge and conduct. Vinyā charana sampanno, Vinyā charana sampanno, Sugato. Well gone. Sugato. Sugato. Lokavidu, nor of the world. Lokavidu, Lokavidu, Lokavidu. Anuntaro purisa dhamma sarati. Incomparable trainer of persons to be tamed. Anuntaro purisa dhamma sarati. Anuntaro purisa dhamma sarati. Anuntaro purisa dhamma sarati. The Buddha possessed these noble qualities. I reflect on his noble qualities for concentration and my inner peace. Sattha deva manussanam. The supreme teacher of deities and men. Sattā deva manussānam. Sattā deva manussānam. Sattā deva manussānam. Buddho enlighten. Buddho Bundho Bundho Bhagava exalted. Bhagava Bhagava Bhagava Arahaṁ Arahaṁ Arahaṁ Sa සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ සුගතෝ සුගතෝ ලෝකවිදෝ ලෝකවිදූ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවන් භගවන් භගවන් My mind gains tranquility or concentration contemplating on the qualities of the Blessed One. By contemplating on the qualities of the Supreme Buddha, my mind gains concentration. My mind is so pure and calm. At the moment, my mind has no sensual pleasure, no anger, no sloth and torpor, no restlessness and worry, no skeptical doubts. My mind is so pure and calm. My mind is so pure and calm. My mind is so beautiful. With this pure mind, I reflect on the impermanence, the reality of my life and the world. My I is impermanent. I arises and ceases every moment. I doesn't come to the present from the past. The I or the ability of seeing doesn't go to future from the present. It arises and ceases with the conditions. When conditions arise, the I arises. When conditions cease, the I ceases. I is impermanent. Form is impermanent. I consciousness is impermanent. I perception is impermanent. I mental formations are impermanent. Everything is impermanent. Everything arises and ceases at the moment. Ear is impermanent. Sound is impermanent. Ear consciousness is impermanent. Everything is impermanent. Everything arises and ceases at the moment. Everything is impermanent. Everything is not mine, me or myself. Nose is impermanent. Smell is impermanent. Nose consciousness is impermanent. Everything arises and ceases. Everything is not mine, me or myself. Tongue is impermanent. Taste is impermanent. Tongue consciousness is impermanent. Everything is impermanent. Everything arises and ceases at the moment. Everything is not mine, me or myself. Body is impermanent. Feeling is impermanent. Body consciousness is impermanent. Everything arises and ceases at the moment. Everything is not mine, me or myself. Everything is impermanent, dissatisfactory, and selfless. Mind is impermanent. Mental formations are impermanent. Mind consciousness is impermanent. Everything arises and ceases at the moment. Everything is not mine, me, or myself. Everything is impermanent, dissatisfactory, and selfless. I am free from senses. I am free from objects. I am free from consciousnesses. Everything is impermanent. Impermanence. Impermanence. Impermanence. I train myself to continue this understanding day by day. I increase the duration of practicing samatha and vipassana meditation for my inner peace, for getting rid of suffering. Whenever I reflect on this impermanence, my mind is not fixed anything outside or anything inside. I see it all over the world like the empty village. Sadhu, sadhu, sadhu. Dear friends in Dhamma, at this moment, we practice a meditation technique which helps us to gain concentration or tranquility. And also, we are going to practice loving-kindness meditation. Among the samatha meditation techniques in Buddhism, practicing loving-kindness meditation or samatha bhavana is one of the main meditation techniques which helps us to overcome anger. Anger is one of the main reasons that disturb our peace of mind. For stress management, for inner peace, practicing loving-kindness meditation is very important. We bless everyone who is in this world, contemplating on thus, may all beings be well, happy and peaceful. A lot of people in the world help us to live in our day-to-day life. And also most of people in this world were our close relatives and friends in our previous lives. Therefore, I bless all of them, and also I see the world like my family, like my children. As the result of practicing loving-kindness meditation, when we meet a person, when we see a person, when we think a person, we mention that person like our sons or daughters. If we have this high intention, actually we have no any struggle with anyone in this world. We can see the whole of the world like our children, like our siblings and friends. As the result of practicing loving-kindness meditation, we are able to reduce, overcome anger or ill will. Buddha says,

පිනතුනේ කාකාරයේ කුසල ධර්ම වලට සහභාගී වුණා. විශේෂයෙන් මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කරලා දහපඬුරු පූජා කිරීම ආදී වශයෙන් ඔබේ සිතේ කුසල චේතනා දිනු කරගත්තා. මේ සියලු කුසල චේතනාවල බලයෙන් ඔබට වඩා වඩාත්ම ධර්මයේ තුල හික්මෙනට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය ලැබේවා. සමති දර්ශනා භාවනාවන්හි දිනුව සඳහා ඔබට සියලු පහසුකම් වටපිටාව සැකසේවා. ඔබේ චිත්ත සමාධිය, චිත්ත පාරිශුද්ධත්වය සඳහා මේ සියලු කුසල ධර්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. By the power of all these meritorious deeds that you acquired at the moment, you will be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes meet with success. Finally, may all of us attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. Dukkham pantā ca nindukkhām, bhayam pantā ca nimbhayām, sokham pantā ca nissokhām, kuntu sambhe pipāninu. Dukkhin pelena sattam, දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. All the blessings be with you. Sadhu, sadhu, sadhu.